පංචශීලය සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ติ සංඝං සරණං ගච්ඡාමි සත්‍යං පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යං පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නං බෙංකවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මංගෝ උම්පඤ්ජති උප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මංගෝ භාවනං පාරිපූරිං ගච්ඡති යත ඉදං බෙංකවේ සම්මා දිට්ඨේති සදහවත් වාසනාවන්ත පිණුතුනි ආර්යවංශ සිරිවර්ධන මහත්මයාගේ මේ නිවසේහි ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී වෙලා අද දින මේ ඊටාම වටිනා පින්කම සිදු කරන අවස්ථාව. ඇත්තෙන්ම මේ පින්කමෙහි අරමුණ දෙස බලන විට සුවිශේෂී අරමුණක් අද තියෙන්නේ. විශේෂයෙන් අද මේ ෆාදර්ස් ඩේ එක නිමිති කරගෙන, නමුත් ඊටත් වඩා තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද පිණිස රියේෂනෝනා තමන්ගේ දෙමව්පියන්ටත්, ඒ වගේම තමන්ගේ ස්වාමියාගේ දෙමව්පියන්ටත් ඒ දෙපිරිසටම ආශිර්වාද පිණිසයි අද මේ පින්කම සිදු කරන්නේ. ඉතින් තමන්ගේ මව්දෙමව්පියන්ට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ ලබා දෙන අවස්ථාව. පින්නතුනි, අපි කෙනෙකුට ආහාරයක් දුන්නොතින්, යම් කෙසේ කෙනෙකුට ආහාර වේලක් දුන්නොතින් ඒකේ තැනැත්තාට ප්‍රයෝජන පිණිස පවතින කොච්චර කාලයක්ද? ආහාරයක් දුන්නොත් දවසයි දෙකයි උපරිම වුණොත් සතියයි ඒ ආහාරයෙන් ඉන්න පුළුවන්. ඇඳුමක් දුන්නොත් කොච්චර කාලයක් ප්‍රයෝජනවත්ද ඒක? දිගටම පාවිච්චි කරොත් වැඩිමුණත් අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. යමෙකුට ගෙයක් හදලා දුන්නොත් කොහොමද? ජීවත් වෙන කාලයේදීම ඒ කෙනාට ඒක ප්‍රයෝජනවත්. පින්නතුනි, යම් කෙනෙකුට ධර්මයෙන් අනුග්‍රහයක් කළොත් කොහොමද? ධර්මය කියලා දීලා කෙනෙකුගේ ජීවිතේ වෙනස් වුණොත්, කෙනෙකුගේ කුසලයේ වෙනස් වුණොත්, කෙනෙකුගේ දැක්ම, කෙනෙකුගේ ජීවිත චර්යාව වෙනස් වුණොත් කොච්චර කාලයකටද ඒක? ඒක පින්නතුනි ආත්මභාව 100 ගානකට ඇතැම් විට කල්ප ගානකට ඒක ප්‍රයෝජනවත් දෙයක්. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වන්නේ සබ්බදානං ධම්මදානං ජිනාති කියලා. දානයන් අතුරින් ලොකෝම දානය ධර්මදානය කියන්නේ ඒක. බුදුදහමෙහි ආහාර පාන දන් දීමේ ආනිසංස ගැන කියලා තියෙනවා. ඒක ලොකු පින්කමක්. ඇඳුම් පැනඳුම් දන් දීමේ ආනිසංසත් කියලා තියෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් පරිත්‍යාග කිරීමේ ආනිසංසත් කියලා තියෙනවා. නමුත් පිනතුනේ සියලුම දේවල් අතුරින් කෙනෙකුට ධර්මයෙන් අනුග්‍රහය කළොත් ඒ තැනැත්තාගේ මුළු ජීවිතයම, මුළු සසර ගමනම වෙනස් වෙනවා. ඒ නිසා කෙනෙකුට දෙනව නම් දෙන්න තියෙන වටිනාම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා අපේ කන් දෙකෙන් අහන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා. ඒ ධර්මය අහපු පමණටයි අපේ ජීවිත වෙනස් වෙන්නේ, අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නේ. අපිට බොහෝ විට හිතෙන්නේ ධර්මය අහුවොත්, ඒ ධර්මයේ පිළිපැද්දොත් අපට එදිනදා කටයුතු කරන්න අපහසු වෙයි. එදිනදා කරන රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ වැඩවලට බාධාක් වෙයි කියලා සමහරවිට අඬ හිතෙනවා. නමුත් පින්වතුනි, ධර්මයේ සැබෑ ලෙසම හැසිරෙන අයගේ ජීවිත දිහා බැලුවාම පෙන ලක්ෂණය තමයි ධර්මයේ හැසිරෙන අයගේ ජීවිත අනිත් සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති ජීවිත ගත කරන අයගේ ජීවිතවලට වඩා හුඟක් සාර්ථකයි. ඒ අය හුඟක් සමගියෙන් ඉන්නවා. ඒ අය අනිත්‍යයට වඩා වීරියෙන් වැඩ කරනවා. රැකිරක්ෂා ආදිය කරන අය හුඟක් මහන්සියල රැකිරක්ෂා කරනවා. ඉගෙන ගන්න අය සාමාන්‍ය කෙනෙකුටත් වඩා ඉගෙන ගන්නෝ ධර්මය දන්න කෙනා. ඒ වගේම පින්තුනි, මේ ඇත්තන් අහලදී බුදුහාඳුරයන් කාලේ හිටිය ශ්‍රාවකයන් ගැන, ඒ ශ්‍රාවකයන් කොහොමද මේ ධර්ම පිළිපැද්දේ කියන එක අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. එනිසා පින්තුනි, ධර්මය අහනකොට ධර්මයේ ආරම්භයේ පටන් අවසාන වෙනකම් හොඳට හිත යොදාගෙන අහන්නට ඕන. බණ අහන අතරේ කවුරු හරි ආවට කමන්නේ, ආපුගෙන වාඩි වෙයි ඈ. බණ ගෙදරකදී, දාන ගෙදරකදී සැලකුවේ නැහැ කියලා කවුරුවත් අමනාප වෙන්නේ නැහැ. එනිසා බය වෙන්න දෙයක් නැහැ. එන කෙනා එන්නේ පින්කමට. එනිසා බණෙන් ගන්න වටිනාම ප්‍රයෝජනේ තමයි ධර්ම දේශනා මුල පටන් අග දක්වා හොඳට බණ ටික අහන්නට ඕන. බණ කියන්නේ ඊටාම අනුපිළිවෙලින් බණ කියන්නේ කියනකොට. එනිසා පොඩ්ඩක් හරි තේමෙ ගියොතින් ඒ සම්බන්ධය නැති වෙනවා. එනිසා හුඟා කල්පනාවෙන් හිටියොත් තමයි ඒ දහමෙන් ප්‍රයෝජන තියෙන්නේ. බුදුදහමේ ලක්ෂණ උපමාවක් කියනවා බණ අහනකොට කොයි වගේ ආකල්පයකින්ද බණ අහන්න ඕනේ කියලා. ලස්සන උදාහරණයක් ඒකට තියෙනවා. රාත්‍රියේ කාලේ ඉතාම අන්ධකාර රාත්‍රියක යම් කිසි කෙනෙක් පාරක යනකොට ඒ මාර්ගයේ යන කෙනාට කිසිම එළියක් නැහැ පාරේ. හැබැයි විටින් විට අකුණු සැර ගහනවා, විදුලි කොටනවා. විදුලිය කොටනකොට මේ තැනත්ත මොකද කරන්නේ? හොඳට ඇහ දල්වාගෙන ඉන්නවා. විදුලියක් කොටනකන් ඊට ඉස්සරහා තියෙන පාර ටික බලා ගන්නවා. ඒ ටිකේදී ඒ ටික දුවල යනවා. ආයේ ගිහලා නැවත එළියනවා. ආයේ අකුණක් ගහනකන් ඉන්නවා. ඊළඟ අකුණ ගැහුවට පස්සේ ඉතුරු ටික බලා ගන්නවා. ඉතුරු ටික දුවනවා. මෙන්න මේ වගේ බනහනකොට ඒක දිගටම තමන්ට පිළිපදින්න වටිනාම කාරණයක් කොයි වෙලාවකද කියවෙන්නේ කියලා උගා සැලකිල්ලෙන් බනහන්නට ඕන. එහෙම ඇහුවොත් තමයි බණෙන් ප්‍රයෝජන තියෙන්නේ. ඒ වගේම පින්නතුනි, බණ අහනකොට තවත් වටිනාම කාරණයක් තියෙනවා. ධර්මය කියන එක උපමා කරලා තියෙන්නේ කණ්ණාඩියකට. ඒකට කියනවා ධම්මා දාස කියලා. ධම්ම ආදාස. ආදාස කියන්නේ කණ්ණාඩිය. ධර්මයේ ඇසීම හරියට කණ්ණාඩියක් පිරිසුදු කිරීමක් වගේ කියලා. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. මේ අතන් දන්නවනේ නේ? කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. මොකද්ද වර්ග දෙක? එකක් තමයි ග්ලාසස් කියලා කියන අපේ ඇස්වලට දාන කණ්ණාඩිය. ඒක එක කණ්ණාඩියක්. අනිත් එක තමයි මිරර් එක. අපේ මුහුණ බලන කණ්ණාඩිය. හොඳයි මේ පින්නතුන් හිතලා බලලා කියන්න මේ කණ්ණාඩි දෙකෙන් බුදුහාමුදුරු කියන්නේ අපට කොයි කණ්ණාඩිය වෙන්න කියලාද? ඔව් බොහොම හොඳයි මිරර් එක වෙන්නයි කියන්නේ. ඇයි ඒකට හේතුව? ධර්ම කරුණ වහනකොට තමන්ගේ ජීවිතය ඉස්සරහා තියාගෙන බලන්නේ. ග්ලාසස් තුනකින් කොහොමද වෙන්නේ? ධර්මය හරහා බලන්නේ අනිත්‍යගේ අඩුපාඩුකම් බලන්නේ. ඈ කණ්ණාඩිය පිස දම දම වටා පිටා බලන වගේ ධර්ම කරුණු දැනගන්න අනිත් කෙනාගේ මොනවද තියෙන්නේ සියුම් අඩුපාඩු කියලා පිටතයි බලන්නේ. නමුත් මේ ඇත්තම බොහොම හොඳයි හොඳම පිළිතුර දුන්නා. අපි බනහද්දී පින්නතුනේ අනිත්‍යගේ අඩුපාඩුකම් තේරුම් ගන්න නෙවෙයි අපි බනහන්නේ මගේ ජීවිතයේ මොනවද තියෙන අඩුපාඩුකම්? මට මොනවද ජීවිතය හදාගන්න පුළුවන්? මගේ ජීවිතය වඩ වඩාත්ම සතුටෙන් ගත කරන්න මම මොකද්ද කරන්න ඕනේ කියන හැඟීම ඇති කර ගැනීම සඳහායි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම මේ පින්නතුනි ධර්ම දේශනා කරද්දී ඇතැම් විට ඔබ මෙතෙක් අකමැති කරුණු ධර්ම දේශනාවකදී කියවෙන්න පුළුවන්. හැබැයි ඒකට හිත නරක කරගන්න එපා. සමහර අය හොඳ වටිනා කාරණා හුඟක් කියනවා. ඒ කිසිම දෙයක් මතක නැහැ. තමන් අකමැති කාරණයක් පිට වුණොතින් ධර්ම දේශකයන් වහන්සේ අතින් ඒක තමයි දිගටම මතක තියාගෙන ඉන්නේ. ඇතැම් විට හිත රිදව ගන්නවා. පින්නතුනි එහෙම කරන්නත් එපා. එහෙම හිත රිදෙන කාරණාවක් ආවොතින් ඒක පස්සක දාලා තමන්ට පිළිපදින්න පුළුවන් කාරණා ටික තමන් එකතු කරගන්න. එහෙම වුණොත් තමයි අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මය කියන එක හරියට සර්පයක් වගේ දෙයක්. සර්පයා හරි නිසි තැනින් උන අල්ලගන්න. සර්පයගේ වලිගෙන් ඇල්ලුවොත් සර්පය අනිත් පැත්තට හැරලා දෂ්ට ගන්නවා. සර්පය අල්ලන සර්පය හික්මවන අය සර්පය අල්ලන්නේ සර්පයාගේ හිසෙන්මයි අල්ලගන්නේ. හිසින් අල්ලගත්තොත් සර්පය කෙනෙම අතටම ගන්න පුළුවන් සර්පයට දෂ්ට කරන්න බෑ. අන්න ඒ වගේ පින්නතුනි ධර්මයත් අපි අල්ලගන්නට ඕනේ නිසි තැනින්. එහෙම නැති වුණොත් බුදුහාමුදුරෝ දේශනා කළා ධර්මයේම සමහරැත්තන් වැරදි පැතිවලට යොදවනවා. ඇතැම් විට ධර්මයේම වෙලඳාමක් කරගන්නවා. ධර්මයේම අනිත්‍ය නිග්‍රහයටපත් කරන කාරණයක් බවට පත් කරගන්නවා. ඒ නිසා පින්නතුනි ධර්මය අහන්න අහන්න අපේ ජීවිතයේම අඩුපාඩු බලන්න ඕන, අපේ ජීවිතයේම වඩ වඩාත්ම සාර්ථක කරගන්න බලන්න ඕන, ඒ වගේම ධර්මයේ ඊටාම නිවැරදි විදියට අල්ලගන්නට ඕන. ඒ වගේමයි පින්නතුනි ධර්මයේ හාද්‍යක දිගටම හොඳ සිහි කල්පනාවෙන් බණහනටත් ඕන. බුදුහාමුදුරෝ කාට ධර්ම දේශනා කළා? ධර්ම දේශනා කිරීම ආරම්භයේදීම සඳහන් කරන කාරණයක් තමයි හොඳට බණහන කියලා. බුදුහාමුදුරෝ පින්නතුනි රහතන් වහන්සේ කෙනෙකුට බණ කිව්වත් එහෙමයි. බුදුහාමුදුරෝ රහතන් වහන්සේ කෙනෙකුට බණ කිව්වත් කියනකොට කියන්නේ මහණෙනි හොඳට බණ ටික අහන්න කියලා තමයි පටන් ගන්නෙ. මොකද අවධානය නිතරම අපේ හැම යනවා. එනස අපි දක්ෂ වෙන්නට ඕන හරියටම මේ දහම් කරුණු මතම තමන්ගේ හිත තියාගන්න. හැමුණොත් පින්නතුනි අපේ ජීවිත හුවාක් වටිනා ජීවිත බවට පත් කරගන්නට පුළුවන්. මා මුලින්ම සඳහන් කළා පින්නතුනි ධර්මයේ කියලා කියන කණ්ණාඩියක් වගේ දෙයක් අපේ ජීවිතය ගැනම තේරුම් ගන්න පුළුවන් දහමක්. ඒ වගේමයි ඒ දහම අහන්න අහන්න පින්නතුනි අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකක්ද ඒ වෙනස අපේ ජීවිතවල වෙන? අපේ ජීවිතවල වෙනස තමයි පින්නතුනි අපි නිතරම තමන්ගේ සිත සහ කය කියන දෙකට වෙන්නේ මොකද්ද කියලා අපි නිතර සැලකිලිමත් වෙනවා. අපි සාමාන්‍ය ජීවිතේදී කරන්නේ නිතරම බාහිර දේවල් පිළිබඳව අධ්‍යයනය කරනවා. බාහිර දේවල් සොයා බලන එක තමයි සාමාන්‍ය දිනදා ජීවිතේදී කරන්නේ. නමුත් ධර්මයේ අහන්න අහන්න දහම් කරුණු තේරුම් ගන්න අපි නිතරම තමන්ගේ ශරීරයට මොකද්ද වෙන ස්වභාවය, දැන් තමන්ගේ හිතේ තියෙන ස්වභාවය මොකද්ද කියලා හොඳ සැලකිල්ලෙන් ඉන්නේ. අන්න ඒ අවධානය වැඩි වෙන්න පින්නතුනි තමන්ගේ හිතට නකුසල දහම්, අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපකම්, යමක් පිළිබඳව තියෙන දැඩි ආසාව, ඊර්ෂ්‍යාව, මේ වගේ අකුසල දහම් ටිකෙන් ටික අපේ ජීවිතෙන් අයින් වෙනවා. අයින් වෙන්න තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙන්න පින්නතුනි නිතරම තමන්ට ඒ ධර්ම කාරණා තමයි ජීවිතේ වැඩිපුර මතක් වෙන්නේ. තමන් කරපු පින්කම් තමයි ජීවිතේ වැඩිපුර මතක් වෙන්නේ. ඒව නැති වුණොත් තමයි පිනතුන් නිතර මිනිසෙකුගේ අඩුපාඩුකම් අපට මතක හිටින්නේ. අපි නිතරම දාන සීල භාවනා පින්කම් කරනවා නම්, තමන්ගේ මෞදෙම අපේන සලකනවා නම්, නිතර ගෙදර බුද්ධ පූජා තියනවා නම්, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා නම්, අසරණයන්ට පිහිට වෙනවා නම්, වැඩිහිටියන් සලකනවා නම්, අපේ ජීවිතේ වැඩිපුරම හිතෙන මේ කාරණා. කෙනෙක්ගේ අඩුපාඩුකම, කෙනෙක් තමන්ට කරපු හිංසා පීඩාවක් මේ වගේ කරුණ වලින් තමන්ට එන චිත්ත පීඩා ජීවිතේ ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේක තමන්ගේ ජීවිතේ වෙන ලක්ෂණයක්. ධර්මය අහන්න අහන්න. මොකක්ද ඇතිවන වෙනස ජීවිතේ? මොකක්ද ඇතිවන වෙනස ජීවිතේ? වැඩිපුරම හිතට සතුට ඇතිවන හොඳ සිතුවිලි තමන්ගේ හිතේ වැඩිපුර එනවා හිතට. මේක එක කාරණයක්. අනිත් තව ප්‍රධාන කාරණයක් තියෙනවා පින්නතුනි. දැන් අපි නිතරම ජීවිතේ හිතන්නේ යම් කිසි දෙයක් කළා ඉවරුණාට පස්සේ සතුට තියෙන කියලා. දැන් ඉගෙන ගන්න කාලේ හිතන ඉගෙනගෙන ඉවරුණාට පස්සේ කියලා. රැකියාවක් කරන කාලේ හිතන මේ රැකියාව කළා ඉවරුණාට පස්සේ කියලා. දරුවෝ කුඩා කාලේ හිතනවා දරුවෝ ඉක්මනට ලොකු වුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා දරුවෝ ඉගෙනුවට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා දරුවෝ විශ්වවිද්‍යාලය ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා දරුවෝ විවාහ කළා දීලා ඉවරුණාට පස්සේ කියලා. එතනින් නවතිනවද? ආයෙ හිතනවා දරුවන්ගේ දරුවත් හැදුවට පස්සේ කියලා. ඔහොම ඔහොම පින්නතුනි ජීවිතේ ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට අපි වයසට යනවා, හැරමීටි අතට එනවා, අපේ ශරීරයේ ටිකෙන් ටික ඉන්ද්‍රිය දුර්වල වෙලා යනවා, අපි ඇඳට වැටෙනකම් අපි දන්නේ නැහැ, අපි ජීවිතේ සතුට විඳලා නැහැ, සතුට හොයාගෙන ගිහිල්ලා තියෙනවා, සතුට විඳලා නැහැ. යම්කිසි කෙනෙක් පින්නතුනි හිතනවා නම් සතුට තියෙන්නේ මේ දැන් කරන වැඩ ටික කළා ඉවරුනාට පස්සේ කියලා. මතක තියාගන්න, අපි සතුට විඳින අය නෙවෙයි, සතුට හොයන අය. එනිසා බුදු දහම දැනගත්තොත් තමයි අපි සතුට විඳින ක්‍රමය ඉගෙන ගන්න. එනිසා බුදු දහමෙන් අපට කියනවා සතුට තියෙන පින්නතුනි වැඩක් කළා ඉවමඩ පස්සේ නෙවෙයි, ඒ වැඩේ කරද්දිමයි. අපිට හරියට සිහියෙන් අපේ හිත ගැන අවධානයෙන් කරන කාර්ය ගැන අවධානයෙන් අපට යම් කිසි වැඩක් කරන්න පුළුවන් නම් වැඩේ කරන වෙලාවෙම තමයි පින්නතුනි සතුට තියෙන්නේ. දිග ගමනක් අපි යනවා නම් ගමන පටන් ගත්තු ගමන්ම ඇතැම් විට 70 50ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්, 400ක් වෙන්න පුළුවන්. නැග්ග ගමන්ම නෙවිගේටරේ දාලා මෙච්චර 70 ගානක් යන්න තියේ කියලා මූණ ඇඹුල් කරගෙන ඉන්නේ නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳලාම පින්නතුනි හොඳ සිතුවිල්ලක ඉන්න යාට ගමනම සතුටක්. එයා ගමන ගිහිලා ඉවර වෙලා නෙවෙයි සතුට වෙන්නේ. ගමනම සතුටක් යාට. එනකොට සතුටක්. දරුවෝ කුඩා කාලේ නම් දරුවා බඩ ගන්න කාලේ දරුවාගේ ඒ දරු සුරතල් බල සතුට වෙනවා. දරුවා සෙල්ලම් කරන කාලේ ඒ දරුවාගේ සුරතල් බල සතුට වෙනවා. දරුවා පාසල් යන කාලේ ඒ ටික බල සතුට වෙනවා. දරුවෝ ටික ටික වර්ධනය වෙනකොට දරුවාගේ හැම ජීවිත අවස්ථාවකදීම ඒ අවස්ථාව දැකලා සතුට වෙනවා. එහෙම වුණොත් තමයි පින්නතුනේ අපේ ජීවිතෙන් අපේ નિયම ප්‍රයෝජන ගන්නා වෙන්නේ. මේක බොහෝ දිනකට තේරෙන්නේ හුඟා කල් ගියාට පස්සේ. මේක කලින්ම තේරුම් ගන්න පුළුවන් නම් තමයි අපි හුඟා වටින්නේ පින්නතුනි. එහෙම අපි තේරුම් ගත්තොත් අපේ ලක්ෂණය තමයි ඒ තේරිච්ච මොහොතේ පටන්ම අපි ජීවිතයේ සතුට විඳින්න අපේ පුරුදු වෙනවා. අනිත් දේ තමයි පින්නතුනි තවත් දැනගත යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. දැන් අපි හුඟා කීගෙන කියා ගන්නවනේ. හුඟා කරගෙන ආරක්ෂා කරනවා. අපි සතුට විඳින දේවල් කරනවා. අපි හිතනවා අපි සතුට විඳිනවා කියලා. අපි හිතනවා අපේ සතුට විඳින ක්‍රමය දන්නවා කියලා. ඇත්තටම පින්නතුනේ අපි දන්නවද අපි සතුට විඳින ක්‍රමය මොකද්ද කියලා? කෙනෙකුට කියන්න පුළුවන් අපි කෑම ටිකක් කනවා, අපි ඇඳුම් අඳිනවා, ලස්සන ගෙදරක ඉන්නවා, දරුවන්ගේ දරු සුරතල් බලනවා, සින්දු අහනවා, හොඳ සුවපහසු ඇඳන් වල නිදා ගන්නවා, හුඟක් සල්ලි හම්බ කරනවා. අපි ජීවිතේ මේ සතුට විඳිනව නේද කියලා? පින්නතින අපිට සතුට විඳින වගේ පේනවා. මම මේ පින්නතට එක උදාහරණයක් කියන්නම්. අපේ කෑම පිඟානක ඉතාම රසවත් කෑමක් දාගෙන ඒ කෑම අනුභව කරනවා කියමු. අපි පිඟානක කෑමක් බෙදාගෙන අපි ඉතාම කැමති. ඇහැටත් හරියම ලස්සනයි. නාසයටත් හරියම සුවඳයි. දිවටත් හරියම රසවත්. අතටත් හරියම සුමුදුයි. මේ ආහාරය අපි අනුභව කරනකොට කොහොමද අතින් බත් පිඬක් අරගෙන අපි කටට දානවා. කටට දාලා කටේදී මිශ්‍ර වෙනවා. කටේදී කැලත් එක මිශ්‍ර වෙනකොට මේ ආහාරය හුඟක් රසයිනේ. ඒ ආහාරය අනුභව කරනකොට අපට මොකද හිතෙන්නේ? ඒ ආහාරය අනුභව කරනකොට අපට හිතෙන්නේ මේ රස විඳින්නේ මේ පිඟානේ තියෙන ආහාර ටික කියලා. එහෙම නේද හිතෙන්නේ? එහෙම නැතුව වෙනස් විදියකට හිතන කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් අත උස්සන්න බලන්න. අපි පිඟානක කෑම ටිකක් දාලා කෑම කනකොට පිඟානේ දිහා වෑංජන දිහා එළවලු ටික, බත් ටික, මාළු ටික බල බල තමයි කටේ රස විඳින්නේ. අපි දිවෙන් රස විඳිනකොට අපට හිතෙන්නේ දැන් මේ රස විඳින්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. ඇත්තටම පින්නතුනි දැන් මේ මොහොතේ ඔබ රස විඳින්නේ දිවෙන් පිඟානේ තියෙන කෑමද? පිඟානේ තියෙන කෑම නෙවෙයි දැන් ඔබේ කට ඇතුලේ තියෙන කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච ආහාර රසයයි ඔබ දැන් විඳින්නේ. ඒ කටේ ඒ දැන් රස විඳින කෑම ටික එළියට අරගෙන අතට අරගෙන පිඟානේ කෙලවරක තිබ්බොතින් අර පිඟානේ තියෙන අනිත් කෑම වගේ ලස්සනද? ඈ ඒ වගේ ලස්සන නෑ පිටුනේ. ආයි අපට අතට අල්ලන්නවත් හිතෙන්නේ, ආයි කටට දාන්නවත් හිතෙන්නේ අපට. පින්නොත්නේ හොඳට මතක තියාගන්න. අපේ ජීවිතේ යම් තාක් ජීවිතේ සැප විඳනවා. ඇසෙන් රූප දැකලා කියලා, කනෙන් ශබ්ද අහලා කියලා, නාසෙන් ගඳ සුවඳ විඳලා කියලා, දිවෙන් රස විඳලා කියලා, හමට ස්පර්ශ ලැබිලා කියලා, සිතට සිතුවිලි ඇවිල්ලා කියලා අපි යම් තාක් ජීවිතේ යමක් ආස්වාදයක් විඳනවා. මේ විඳින හැම දෙයකම ස්වභාවයක් තියෙනතුනි මේ වගේ. අපි ඇහැට රූපයක් දකිනකොට අපි හිතනවා හරිය ලස්සන පින්තූරයක්, හරිය ලස්සන මල් ගහක්, හරිය ලස්සන ළමයෙක් කියලා අපි හිතනවා, හරිය ලස්සන වාහනයක් කියලා අපි, හරිය ලස්සන ඇඳුමක් කියලා අපි හිතනවා. පින්නතුනි ඒ මොහොතෙහි අපි ඇත්තටම මොකක්ද අත්විඳින්නේ කියලා ඔබ දන්නවද? ඇසට රූපයක් ලැබෙනවායි කියලා කියන්නේ ඇසෙන් ලබා දෙන්නේ වර්ණ රූපේ විතරයි. වර්ණය විතරයි, වර්ණ මාත්‍රේ විතරයි ඇහෙන් ලබා දෙන්නේ. අනිත් ටික ගැට ගහනවා අනිත් ඉන්ද්‍රිය වලින්. මේකට හොඳ උදාහරණයක් කියන්නම්. හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්න. වතුර භාජනයක වතුර බේසමක් තියෙනවා කියමු. වතුර බේසමට අපි මූණ දාලා බලනකොට අපට වතුර භාජනේ පේනවනේ අපේ මූණ. අපේ මූණ අපේ ඒ වතුර භාජනේ අපට පේනවා. එතකොට ඒ පේන අපේ ඡායාව අපට පුළුවන් ද අල්ලන්න? වතුරේ අනේ මගේ ලස්සනට පින්තූරේ තියෙන කියලා අල්ලන්න පුළුවන් ද ඒක? ඒක අල්ලන්න බෑ පින්තුනි. ඒ වගේම ඒ වතුරේ තියෙන පින්තූරේ තියෙනකොට ඒ වතුරේ ගඳක් එනකොට නැත්නම් ඒ වතුරේ ලස්සන සෙනසුඳක් වගේනවනම් ඒ සුවඳ අයිති ඒ රූපයටද? ඒ සුවඳ එන්නේ අර වතුරේ තියෙන ඡායාවෙන්ද? වතුරේ තියෙන ඡායාවට ඒ සුවඳ අයිති නෑ. ඒ වගේම ඒ වතුර යම්කිසි රසවද්දයක් නම් අපි කියමු පැණ රහක් හරි ලුණු රහක් හරි නම් ඒ තියෙන වතුර ටික. ඒ වතුරේ තියෙන ලුණු ගතිය අර ලස්සනට පේන රූපෙට අයිතිද? ඒ රූපෙට අයිතිත් නෑ පින්නතුනි. අන්නේ වගේම දෙයක් තමයි. හොඳ කල්පනාවෙන් ඉන්න. අපි ඇහැට රූපයක් දකිනව නම් රූපය පින්නතුනි මේ පේන රූප ඕනම දෙයක්. අර වතුරේ පේන රූපේ වගේ. කෙනෙකුට කියන්න පුළුවන් හැම නෑ කියලා. පින්නතුනි මේක තමයි යථාර්ථය. ඒ පේන රූපය ප්‍රිය වෙන්නේ ඇහැට විතරයි. අල්ලන්නේ අනකොට ඇල්ලෙන්නේ මේ සතර මහා භූත රූප මේ රළු දෙයක් තමයි අහුවෙන්නේ. දැන් මේ පින්තූරේ දැන් මේ වීදුරේ ලස්සන මලක් කියලා මේ මලේ ලස්සන පින්නතුනි ඇහැට එන වර්ණ මාත්‍රයට විතරයි මේක ලස්සන. අල්ලන්න ගියොතින් අහුවෙන්නේ මේ රළු එකක් අහුවෙන්නේ. දැන් අපි කියමු බෙරයක් කියලා බෙරයකින් ලස්සන සද්දයක් එනවායි කියලා. හරීම මිහිරි හඬක් එනවා. කෙනෙක් කියනවා හරීම මිහිරි හඬක්. ඕක අල්ලන්න ඕනේ යන, ඕක ඉඹින්න ඕනේ යන කියලා යනවා කෙනෙක්. ඈ බෙරේ ඉඹින්න ගියොත් මොකද අහුවෙන්නේ? හරක ගියම තමයි අහුවෙන්නේ. පින්නතුනි මෙන්න මේ වගේ යථාර්ථයක් ලෝකේ තියෙනවා. මෙන්න මේ යථාර්ථය තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. මේක විශේෂ දෙයක්. මේක ලෝකේ වෙන කිසිම කෙනෙකුට අහුවෙන දෙයක් නෙවෙයි. එනිසා මේ ධම යම්කිසි ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර අපි ඉදිරියේදී ටිකෙන් ටික සාකච්ඡා කරනවා. ඒ ගැඹුරේ ආරම්භයේදීම තමයි පිනතුනේ මේ ಗುಣධම් වෙන මාර්ගයේ ආරම්භක ලක්ෂණයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. බුදුහාමුදුරු දේශනා කරනවා සම්මා දිට්ඨියයි නිවැරදි දැක්ම. යහපත් දැක්ම තමයි කෙනෙකුට පිනතුනේ තමන් ජීවිතයේ සතුට විඳිනවාද කියන තීරණය කරන ප්‍රධානම කාරණයක් වන්නේ. ලෝකය ගැන තමන් බලන විදිය, තමන් දකින දැක්ම. මෙන්න මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්න අපි මොකද කරන්නට ඕන? මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්න නම් පින්නතුණී බණ අහන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරපු ප්‍රමාණයට තමයි මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. හැබැයි බණ අහල විතරක් බෑ. ඒ බණ අහනකොට ඊටාම නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් මේ බණ අහන්න ඕන. ඒ අහන බණ මතක තියාගෙන ජීවිතේට අපි අත්හදා බලන්න ඕනේ මේක. පින්නතුනි අන්න ඒ ධම ජීවිතයත් එක්ක යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ලොකු වෙහෙසකර දෙයක් නේද, මේ දරුවන්ගේ වැඩ තියෙනවා, රැකිරක්ෂා තියෙනවා, ඉතින් මේවත් එක මේ කොහොමද පිළිවදින්නේ කියලා. පින්නතුනි එහෙම ආකල්පයක් අපේ එන්නේ අපි ධර්මය ගැන නිසි අවබෝධයක් නැති නිසා. පින්නතුනි ඇත්තටම අපට කාලය අවශ්‍ය වන්නේ ධර්මය අහන්න විතරයි. පින්නතුනි ධර්මය පිළිපදින එක හරියට අපි හුස්ම ගන්න වගේ දෙයක්. අපි හුස්ම ගන්න ගිහලා අපේ වැඩ පාඩු වෙලා තියෙනවද? වැඩ අතපසු වෙලා තියෙනවද? තමන්ට කාලය නාස්ති වෙලා තියෙනවද හුස්ම ගන්න ගිහලා? පින්නතුනේ එහෙම අපට වෙලා නැහැ. හුස්ම ගැනීමයි ජීවත් වීමයි નિરાයාසින් මේකටම වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි ධහම කියන එක. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන මේ ධර්මයක් පින්නතුනි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නකොට මේක ජීවිතයත් එක්ක එකට බද්ධ වෙලා යන දෙයක්. ඒ වගේම මේ ධම ජීවිතයට එන්න අපේ ජීවිතේ ලොකු සැහැල්ලුවක් ලොකු පහසු බවක් එනවා. ඒ වගේම පින්නතුනි යම් කෙනෙක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්න මට හුඟක් වැඩ තියෙනවා කියලා පින්නතුනි හරියට ධර්මය දන්න කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ. අපට වගේම වැඩ තිබුණ බුදුහාමරන් කාලේ හිටියට මේ පින්නතුනි අහලා ඇති විසාකාව ගැන. විසාකාව අවුරුදු 7 සෝවාන් වෙච්ච කෙනෙක්. අවුරුදු 7 මේ ධර්මය ගැන නිවැරදි දැක්මක් ඇති වුණා, නොසෙල්ලෙන ප්‍රසාදයක් ඇති වුණා. අවුරුදු 7 සෝවාන් වෙච්ච විසාකාව පින්නතුනි පස්සේ විවාහ වුණා. ඇයට දරුවන් 10 දෙනෙකුට වඩා හිටියා. මොනබුරු මිනිබිරිය කී දෙනෙක් හිටියද? 100කට වඩා ඉඳලා තියෙනවා. මෙහෙම හිටපු විසාකාව පින්නතුනි යුග දිවියට යනකොට විවාහ වෙනකොට විසාකාවට මොනවද දන්නවද ලැබුණේ දායාදයට? මොනවාගේ දෙයක්ද කියලා හිතනවද? විසාකාවට දෑවැද්දට ලැබුණේ පින්නතුනි කිරි එළදෙනුන් 1000කට වඩා ප්‍රමාණයක් ලැබුණා ඇත. මේක තමයි දායාදේ. ඒ කාලේ ලොකුම දෑවැද්ද මේක. ඈ පැටවුන් සහිත පැටවුත් එක්ක ඉන්න එළදෙනුන් කිරි එළදෙනුන් 1000කට වඩා ප්‍රමාණය සමහර පොත්වල තියෙනවා පින්නතුනි ලක්ෂයක් කියලා. සමහරට වෙන්නත් පුළුවන්. පින්නතුනි මේ විසාකාවට ඒ වගේම සේවක මණ්ඩලයක් හිටියා. ඒ විතරක් නෙවෙයි අලුත් පැටව දැම්මට පස්සේ කිරි එළදෙනුන් ඒ දෙනුන්ගේ පැටවුන්ට කැඳ හදලා දීලා තියෙන විසාකාවගේ අතින්මයි. ඊටාම කාර්යබහුල ජීවිතයක් ගත කළේ. මෙහෙම ජීවිතයක් ගත කරපු විසාකාව පින්නතුනි නිතරම ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න ආවා. බණ දහම් ඇහුවා. ඒ විතරක් නෙවෙයි ඇගේ නිවසේ සඳහන් කරනවා පඤ්ඤාත්තානේ වාසනානි කියලා. නිතරම නිවසේ ස්වාමීන් වහන්සේලා සඳහා ආසන පිළියෙල කළා ඇතිමුනේ. ආසන පිළියෙල කළ තියනා කියන්නේ මොකද්ද? නිකම් පොටු ටිකක් තියලා ඇතිරිල්ලක් දාලා තිබීම දාසන පනවලා තියෙනවා කියන්නේ. මොකකට දාසන පනවනවා කියන්නේ? පින්නතුනි ආසන පනවනවා කියන්නේ ආසන විතරක් නෙවෙයි දානයත් එක්කම තමයි. ඕනම වෙලාවක ස්වාමීන් වහන්සේලා උදේවරුක වැඩියොත් දානේ තියෙනවා. හවස්වරුක වැඩියොත් ගිලන්පස් තියෙනවා. ඒ වගේම පින්නතුනි අනාථ පින්නක සිටුතුමා ගැන සඳහන් කරනවා ඒත් ඒ වගේමයි. අනාථ පින්නක සිටුතුමා කියලා කියන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔහු ඉතාම ඉහළ ව්‍යාපාරිකයෙක්. අනාථ පින්නක සිටුතුමා ගැන සඳහන් කරන උට යාන වාහන තිබුණා වෙලදාම සඳහා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි නැව තිබිලා තියෙනවා. දැන් කාලේ හැටියට නම් ඉහළම ප්‍රමාණයේ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරිකයෙක් කිව්වහම පින්නතුනි සාමාන්‍ය මාසික වැටුපක් ගන්න කෙනෙකුටත් වඩා බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. එහෙම කාර්යබහුල ජීවිත ගත කරපු අය පින්නතුනි නිතර බණ දහම් ඇහුවා. නිතර ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණා. නිතර පුද පූජාවන් කළා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට බණහන සැලැස්සුවා. තමන්ගේ ඥාතීන්ට බණහන සැලැස්සුවා. අනාථ පිණිස තුමාගේ පුතා මුලදී බණ ඇහුවේ නැහැ. බණහන ටිකක් අකමැති. මොහු මොකද කළේ පින්නතුනි? කාල සිට පුත්‍රයාට කොහොමද බණහන යොමු කළේ? ඔහුට කිව්වා එක බණක් ඇහුවටින් කහවණු දහසක් දෙනවා කියලා. සල්ලි දීලා තමයි බණහන පුරුදු කළේ. පස්සේ කිව්වා එක බණ පදයක් ඉගෙනගෙන ඇහුවටින් කහවණු ලක්ෂයක් දෙනවා කියලා. එහෙම ටිකෙන් ටික තමයි පින්නතුනි ධර්මයට යොමු කළේ. මේක තමයි ජීවිතවල ඇතිවන වෙනස්කම්. ඒ වගේමයි පින්නතුනි අපි දහමත් එක්ක ඉන්න අපේ ජීවිතේ තවත් ලක්ෂණ ටිකක් ටික ටික දිනු වෙනවා. සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතේ විශ්වාසය තියලා ඉන්නේ අපේ දරුවෝ ගැන, අපේ දේපල ගැන, අපේ අධ්‍යාපනය ගැන, අපේ රැකියාව ගැන, අපේ රූපය ගැන. බොහෝ විට අපි ඕනෝන සමග සම්බන්ධතා තියාගන්නේ, ඕන සමග ලොකු බැඳීමක් ඇතිවන්නේ ඔවුන්ගේ රූප සම්පතියත් එක්ක. ඇතැමිට රූපය පොඩ්ඩක් වෙනස් වෙනකොට අර ආදරයත් අඩු වෙනව නේද? නමුත් පින්නතුනි ධර්මය දන්න කෙනා කොහොමද? ධර්මය දන්න කෙනා ඇසුරු කරන්නේ රූපයට වඩා ගතිගුණ වලින්. ගතිගුණ වලින් එකතු වෙලා ඉන්න කෙනා රූපයට වෙනස්කමක් වුණොතින් එයා කලින් රූපේ ලස්සනට තිමිච්ච කාලයටත් වඩා එයාට ආදරේ. දැන් කාලේ වුණත් පින්නතුනි සමහර අය ඉන්නවා හොඳ ලස්සන රූපේ තියෙන ඇතැමිට නොයෙක් විදි අසනීප හැදිලා ඇතැමිට මුහුණෙන් කෑල්ලක් අයින් කරන්න වෙනවා. ඇතැමිට හුමාලේ වැදිලා ගින්දරට අහුවෙලා ඇතැමිට මූණ පිච්චිල යනවා. පින්නතුනි එහෙම වුණාට පස්සේ සමායයට ඉතාලම ළඟින් ආශ්‍රය කරපු අය අර ආදරය අඩු වෙනවා. නමුත් පින්නතුනි ධර්මය දන්න කෙනෙක් එහෙම වුණොත් කොහොමද? ආදරය අඩු වෙනවද? ඕ කලින්ටත් වඩා ආදරේ, කලින්ටත් වඩා යා හොඳට රැක බලා ගන්නවා. කලින්ටත් වඩා යාට කරුණාව දක්වනවා. මෙන්න මේක තමයි පින්නතුනි ධර්මය දන්න කෙනාගේ තියෙන වෙනස. ඒ වගේමයි ධර්මය දන්න පින්නතුනි දැනගන්න අනිත්‍යයට නිතරම ධර්මයෙන් උදව් කරනවා. නිතර බලන්නේ අනිත්‍යය දිනු වෙනව දකින්න, ධර්මයෙන් දිනු වෙනව දකින්න, ගුණ ධම්ම වලින් දිනු වෙනව දකින්න. දැන් බලන්න පින්නතුනි උදාහරණයක් ගන්න බලන්න. අපි මෙහෙම ඉන්න අය අපි හැමදාම ජීවත් වෙන්නේ. ඇතැමිට අපේ මව් දෙමාපියන් ඉඳිද්දීම අපි මරණයටපත් වෙන්න පුළුවන්. ඇතැමිට අපි ඉඳිද්දී අපේ මව් දෙමාපියන් ජීවිතයෙන් සමු ගන්නවා. ඇතැමිට මේ පින්නතුන් ඔක්කොම ඉඳිද්දී දැන් බණ කියන මම ඇතැමිට ඊට කලින් මිය යන්නත් පුළුවන්. පින්නතුනි ජීවිතවල ස්වභාවය මේක. පින්නතුනි බලන්න අපේ ළඟම ඥාතියේ අපි ඊටාම ආදරය කරන ඥාතියෙක් මිය ගිහිපු අවස්ථාවේදී අපි මල ගෙදරට යනවා. අපි මිය ගිහිපු කෙනාගේ මරණය දකිනවා, මළමිනිය දකිනවා. මේ දකින වෙලාවේ අපට කොයි වගේ හැඟීමක් දෙන්නේ පින්නතුනි? අපි කියමු ඒ මිය ගිහිපු කෙනත් එක්ක ජීවත් වෙන කාලේ අපි කිසියම් විදියක අමනාපකින් හිටියා. එතකොට අර කෙනාගේ මරණය දැක්කම අපට මොකද හිතෙන්නේ? අනේ මම එහෙම අමනාප නොවේ හොඳට හිටියනම් වටිනව නේද කියලා අපට ඒ වෙලට හිතෙනෝනේ. ඒ වගේම ඒ මල ගෙදරට ගිහිල්ලා ඉන්න කෙනෙක් ඒ කෙනාට උදව් කරපු කෙනෙක්, හැම බීම දීපු කෙනෙක්, ඇඳුම් පැළඳුම් දීලා උදව් කරපු කෙනෙක්, ඇතැම් වෙලාවට රැකියා ආරක්ෂාවක් කරන්න අරන් දෙන්න උදව් කරපු කෙනෙකුත් ඒ මල ගෙදරට ගිහිල්ලා ඉන්නවා. එතකොට අර කලින් අමනාප වෙලා හිටිය කෙනාද වැඩිපුර සතුටු වෙන්නේ අර උදව් කරපු පුද්ගලයාද? අනේ මේ මිය බිහිපු කෙනාට මං හොඳට රැකියාවක් කරන් දුන්නා, එයා හොඳට දිනු වෙලා හිටියේ මම නිසායි, මගේ උපකාරය නිසායි කියලා එයා යම් සිද්ධිය මානසික සතුටක් විඳිනවා. අර අමනාපෙච්ච කෙනාට වඩා මෙයා සතුට විඳිනවනේ. ඒ වගේම පින්නතුනේ මේ මලගෙදරටම ගිහිල්ලා ඉන්නෝ මේ මිය ගිහිපු කෙනාට බණ භාවනා කරන්න, පින්කම් කරන්න, බණහන සලස්සලා එයා හොඳට පින්කම් වලට යොමු කළා. ඒ පින්කමල ආනිසංස විදියට දැන් මේ අත්හැරලා ගිහිපු ශරීරය තිමිච්ච කෙනා දැන් ඉන්නේ දිව්‍ය ලෝකේ. ඇතැම් විට ඒ කෙනා ඉන්නේ දැන් නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා හිටියට වඩා ඉහළ තැනක හොඳ මව කුසක, හොඳ ධනවත් ශ්‍රද්ධාවන්ත රූප සම්පන්නිය තියෙන දෙමව්පියන්ගේ දරුවෙක් කියලා දැන් පිළිසිඳගෙන ඉන්නවා. ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ අර අපි මග පෙන්වලා, අපි බණහන සලස්සලා, අපිත් එක දන් දීලා, ඒ වගේම අපිත් එක භාවනා කරලා, අපිත් එක සිල් වැඩසටහන් වල සහභාගී වෙලා ඔබ නිසා නිවැරදි මගට යොමු වෙච්ච කෙනෙක් තමයි. ඒ නිසාම තමයි දැන් එයා සුගතිගාමි වෙලා ඉන්නේ. දැන් පින්නතුණි අර මුලින්ම අපි කිව්ව කෙනෙක් අමනාප වෙලා හිටියේ කියලා කෙනෙක්. ඒ වගේම අපි තව කෙනෙක් කිව්වා ඇඳුම් පැනඳුම් දීලා රැකියා ආරක්ෂාවක් හරන් දෙන්න උදව් කරපු කෙනෙක් කියලානේ. දැන් මේ කෙනා පින්නතුනි මොකද්ද කරපු උදව්ව? මෙයා කරපු උදව්ව තමයි එයාගේ හිත දියුණු කරන්න, පින්දහම් කරන්න, දන් දෙන සලස්සලා ඒ මොහත වන විට මේ මිය ගිහපු කෙනා ඉන්නේ පින්නතුනි ඇතැම්මිට දිව්‍ය ලෝකයක ලස්සන දිව්‍ය විමානයක ඉන්නේ. කාටද වැඩිපුර සතුට තියෙන්නේ? ඔව් අර තුන්වෙනි එකනට පින්නතුනි. අන්න ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරන ඔබ යම් කිසි කෙනෙකුට ආදරේ නම් ජීවිතේ. හුඟක්ම ආදරේ නම් ඔබ. ඔබට හුඟා ජීවිත උදව් කරපු කෙනෙක් ඉන්නවා නම්. යම් කිසි කෙනෙක් මිය ගියාම ඔබට හුඟක්ම සංවේගයට පත් වෙන කාරණයක් වෙන පුද්ගලෙක් ඉන්නවා නම්. ඔබගේ දැමෝපියන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්, සාමි භාර්යාවක් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හුඟක්ම ආදරේ කෙනෙක් ජීවිතේ ඉන්නවා නම් අන්න ඒ කෙනාටම කොහොමද උදව් කරන්න ඕන? ඒ කෙනා ශ්‍රද්ධාව නැති කෙනෙක් නම් එයාට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට බණ දහමන සලස්වන්න, එයා පරිත්‍යාගයේ සිලි නොවන කෙනෙක් නම් එයාට දන් දෙන හුරු කරවන්න, එයා සිල්වත් නොවන කෙනෙක් නම් එයාට සිල් රකින්න උදව් කරන්න, එයාට බණ භාවනා නොකරන කෙනෙක් නම් එයාත් එක්ක එකතු වෙලා බණ භාවනා කරලා හිත දිනු කරන්න එයාට උනන්දු කරවන්න. පින්නතුනි අන්න එහෙම කෙනා කවදා හරි දවසක ඇතැම්මිට ඔබෙන් ඈත ප්‍රදේශයකට යන්න පුළුවන්, ඇතැම්මිට ඔබ ඉදින් මේකේ නා ජීවිතෙන් සමු ගන්න පුළුවන්. එදාට පින්නතුනි අනිත් අය ඒ මිය ගිහපු කෙනාගේ සිරුර අල්ලගෙන හඬන් දිවැළපෙද්දි එදාට පින්නතුනි ඔබ ආඩන්නේ නැහැ ඇත්තෙම. ඔබට ඇතැම්මිට වෙන්වීමේ දුකක් තියෙනවා, වියෝ දුකක් තියෙනවා. නමුත් ඔබ හිතින් සතුට වෙනවා. ඇයි සතුට වෙන්නේ? මේ තැනැත්තා දැන් ඉන්නේ, දැන් ඉපදිලා ඉන්නේ අර කලින් හිටියට වඩා හොඳ තැනක කියලා ඔබ දකිනවා. ඒ නිසා ඔබට ලොකු දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ, මරණයෙන් පස්සේ සතුට විතරක් නෙවෙයි. ඒ කෙනා ජීවත් වෙන තාක් කල් පින්නතුනේ ආ මානසික පීඩා වලින් අඩුවෙන් ජීවත් වෙන්නේ. කෙනෙකුට අපි උදව්වක් කරන්න ඕනේ පින්නතුනේ, සැබෑ උපකාරය තමයි කෙනෙකුට මානසික පීඩා එන කරුණු වලින් යව මුදවන්න ඕන. කෙනෙකුට කෑමක් දෙනවට වඩා, කෙනෙකුට ඇඳුමක් පැනඳුමක් දෙනවටත් වඩා, ගියක් හදන උදව් කරනටත් වඩා වටින පින්නතුනේ, යම් කිසි කෙනෙක් මානසික පීඩා වලට පත් වෙලා ඉඳිද්දී අන්න ඒ මානසික පීඩා වලින් යව දුරු කරවන්න, යා මුදවන්නට අපට කිසියම් කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් පින්නතුනේ ඒක තමයි ලොකුම උපකාරය. එනිසා ධර්මදේශනා අහන්නට සලස්සලා අපි අනිත් පැයට කරන උදව්වත් පින්නතුනේ අන්නේ වගේ උදව්වක්. එනිසා මානසික පීඩා අඩුවෙන් අපි කොහොමද ඉන්නේ කියන එක තමයි ධර්මය තුළින් අපි ටිකෙන් ටික ඉගෙන ගන්නෙ. ඒකෙන් ප්‍රධානම කාරණයක් තමයි පින්නතුනේ අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. දිට්ඨි සම්පන්න කියන කාරණය මේක පින්නතුනේ බුදුදහමේ ඉතාම වැදගත් කාරණයක්. මේක සුළුපටු දෙයක් නෙවෙයි. පින්නතුනේ මේ බණ අහන්න අපි හුඟක් සසර පින් කරපු අය නිකන් නෙවෙයි. හිතන්න එපා මේ බණක් අහනවා කියන එක මේ අහම්බෙන් ලැබෙන දෙයක් කියලා. බණ අහන පින්නතුනේ අපි සසර හුඟක් පින් කරන් ආපු අය. ඒ පිනේ ආනිසංස තමයි මේ අපි අද භුක්ති විඳින්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය අහලා ඒ ධර්ම ශ්‍රවණය තුළින් අපට ජීවිතය ගැන ඇතිවන නිවැරදි දැක්මයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අන්න ඒ සම්මා දිට්ඨියේදී පින්නතුනේ අපට ජීවිතය ගැන දැනට පේනවට වඩා ඊටාම ගැඹුරින් විනිවිද ජීවිතය අපට පේන ගන්නවා. සම්මා දිට්ඨිය තුළින් පින්නතුනේ අපට මොකද්ද පේන ගන්නේ? සම්මා දිට්ඨිය ලැබෙනකොට අපේ ජීවිතේ මොකද? දැන් අපි කියමු මේකට ලස්සන උපමාවක් තියෙනවා. හරියට අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ආලෝකයක් දැල්වනවා වගේ කියලා. දැන් අපි අන්ධකාර කාමරයක ඉන්නවා. කිසිවක් අපට පේන්නේ නැහැ. ඒ අන්ධකාර කාමරේ ඉන්නකොට කිසියම් කෙනෙක් ඉතාම සුළු එළියක් දැල්වනවා. දැල්වපු ගමන් අපට මොකද හිතෙන්නේ? දැන් මෙහෙදි නම් ඒක එච්චර දැනන නඩු වෙන්නේ ලංකාවේ එක පාර කරන්න ගියානෝ නේද? කරුවල කාලේ තියෙන ලාම්පු වලින් හිටිය කාලේ එක පාර ලාම්පු වල තෙල් ඉවර වෙනව හුලඟට නිවෙනෝනේ. ඔය එහෙම වෙච්ච වෙලාවේදී ඇතැමිට කට්ටියන්ගේ හැප්පෙනව, මේසවල තියෙන බඩු බාණ්ඩ වැටෙනව, කුඩු වෙනෝනේ. ඒ වෙලෙට ඇතැමිට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. ගිනි පෙට්ටියක් හතට අහුනොත් ඉතින් නිදානයක් හම්බුන වගේ වෙලටනේ. ඔව්. පින්නතුනි එහෙම හම්බුනාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ ගිනි කූර දැල්වනවත් එක්කම මොකද්ද වෙන්නේ? තමන්ට තේරෙන මොනවද කුඩු වෙන බඩු මොනවද අනතුරු වෙන දේවල් මොනවගෙන්ද කුඩු වෙන්නේ මොනවගේ කොතනින්ද ඒ කාමරෙන් එළියට යන්නේ මේ ඔක්කොම දැනුම තමන්ට ලැබෙනවා මෙන්න මේ ආලෝකය ලැබීමත් එක්ක අන්නේ වගේම පින්නතුනි සම්මා දිට්ඨිය ලැබීමත් එක්කම අපට ජීවිතේ දැන් නොපෙනෙන ජීවිතේ අඳුරු පැත්තක් අපට පේන ගන්නවා දැනට නොපෙනෙන ධර්ම ශ්‍රවණය තුලින් යෝනිසෝ මනසිකාරය තුලින් අපට ජීවිතේ ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද අපට ලැබෙන දැක්ම මොකක්ද පින්නතුනි ප්‍රධාන දේ තමයි අද අප මෙතන ඉපදිලා ඉන්නව නම් මේ ඉපදිච්ච තැනට පිටිපස්සේ පින්නතුනි ලොකෝ කර්ම ශක්තියක් අපේ අතීතයේ තිබුණා අතීතයේ කළා වූ මහා පින්කම් ටික කානිසංශයක් තමයි අද මේ ලැබෙන්නේ අපට. මනුසාත්ම භාවයක් ලැබිලා හොඳ දරුවන් ලැබිලා මෞද්‍යමෝපියන් ලැබිලා නිරෝගී සම්පත්තිය ලැබිලා හොඳ අංග විකල ලැබිලා අංග ප්‍රත්‍ය ලැබිලා මේ සියල්ලක්ම ලැබුණේ පින්නතුනි නිකන් නෙවෙයි සසර මහා පින කානිසංශයක් විදියට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තවත් සුවිශේෂ දෙයක් අපේ ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සද්ධර්මය. පින්නතුනි හොඳට මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. යම් කෙනෙක් දන් දීලා සිල් රැකලා භාවනා කරලා ඒ පින ආනිසංස විදියට කෙනෙක් දෙවියෙක් වෙන්න පුළුවන්. කෙනෙක් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. කෙනෙක් මනුස්ස ලෝකයේ රජ මැදුරක රජ කුමාරයෙක් කියලා ඉපදෙන්න පුළුවන්. එයා පින් දහම් කළා විතරයි. නමුත් පින්නතුනි ඒ පින් දහම් කරනවා එක්කම සමහර අය ප්‍රාර්ථනාවක් කරනවා. මොකද ප්‍රාර්ථනාව? මට මේ පින් කමලානි සංසයෙන් සුගතිය ලැබෙන වගේම මට හොඳ ශ්‍රද්ධාවන්ත මෞද්‍යමෝපියන් ලැබෙන්න. මට බණහන ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ නිසා ඒ පින් ආනිසංස විදියට තමයි අපට සුගතියක් ලැබුණ වගේම මේ සද්ධර්මය ලැබුණේ. ඒ වගේමයි පින්තුනි මනුස්ස ලෝකෙට එන සමහර පින් කරපු ඇත්තන් ඉහළ දිව්‍ය ලෝකේ ඉඳලා පල්ලෙහාට එනකොට තමන්ගේ මෞද්‍යමෝපියන් බලනවා සමහර පින වැඩි අය කොයි අම්මගේ කුසේ දීපදෙන්නේ කියලා. පින්තුනි සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සු කියන්නේ දරුවෝ හදන්න ඕන ඉපදුනාට පස්සේ කියලානේ. සමහර අය කියන්නේ මව් කුසේ ඉන්න කාලෙම හදන්න ඕන කියලානේ. පින්තුනි බුදුදහම කොහොමද කියන්නේ? බුදුදහම කොහොමද කියන්නේ? දන්නවද ඒක? සැබෑ බුදුදහම දන්නේ කොහොමද කටයුතු කරන්නේ කියලා දන්නවද? මේ පින්තුනි තැමිට අහලා නැතිව ඇති. සමහර ඇත්තන් පින්තුනි විවාහ වෙලා ඒ විවාහ වෙච්ච අය සමහර ඇටි එක කරක් සිල් අරගෙන ඉන්නවා. සතියක් දෙකක් මාසයක් තුන් මාසයක් එක අම්ම තාත්ත දෙන්නේ කියලා වගේ අවුරුද්දක් සිල් අරන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒ දෙන්නෙක්ට වෙලා තියෙනවා. පින්නතුනි අන්න ඒ අවස්ථාවේ ඒ අම්මට ලැබෙන දරුව කොයි වගේ කෙනෙක්ද? ඊට පස්සේ පින්නතුනි මව කුසේ දෙය හදන්න ඕනේ. දී වුණාට පස්සෙත් හදන්න ඕනේ. එයා හැදිලෙන්නේ ලෝකෙට. එයා ඉහෙළම පින් දහම් කළා. එයා මේ පින වැඩිම මෞද්‍යමෝපියන්ගේ කුසේ යා ඉපදෙනවා. බ්‍රහ්ම ලෝක වලින් දිව්‍ය ලෝක වලින් එන සසර හුඟක් පින් දහම් පුරපු හුඟා කුසල් දිනු කරපුව කරලෙන දරුවෝ මෞද්‍යමෝපියන්ට දරුවන් ලිපදෙනවා පිළිස්සන ගන්නවා. පින්තුනි මේ වගේ කතා අපේ ලාංකික ඉතිහාසෙත් තියෙනව නැත්තේ නෑ. සමහර මෞද්‍යමෝපියන් දරුව පිළිස්සන ගන්න කලින්ම ප්‍රාර්ථනා කරනවා පින් දහම් කරනවා බෝධි පූජා තියනවා අපට හොඳ දරුවෙක් ලැබෙන කියලා. සමහර විට දරුව ලැබෙන ටිකක් පරක් වෙලා. සමහර හුඟා කලබල වෙන දරුව නෑ කියලා. නමුත් ටිකක් පරක් වෙනවා. ඇයි පරක් වෙන්නේ කියලා හේතුව දන්නවද? හොඳම පින්වත් කෙනෙක් ඇතැම්මිට ඊට කලින් ඉන්න ආත්මභාවයෙන් චුත වෙන්න පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. යටි හේ කුසලේ වැඩි නිසා ඒ පරිසරය සැකසෙනකන් සමහර ටිකක් ප්‍රමාද වෙනවා. සමහර පින්නතුනි සමහර දැනට ඔබේ ළඟ තියෙන ගතිගුණ තියෙනවා නම් ඒ ගතිගුණට අනුරූප තමයි තමන්ට දරුවන් ලැබෙන්නේ. හැබැයි ඔබ හුඟක් ගුණවත් වෙනකොට ඔබ හුඟක් සිල්වත් වෙනකොට එහෙම වෙන්න වෙන්න පින්නතුනි ඔබේ පින වැඩි වෙන තරමට ඔබට ලැබෙන්නේ පින්වත් දරුවන්. ඔබේ පින අඩු වුණොත් ඇතැම්මිට ඒ ලබන දරුවා ඊටාම අකීකරු දරුවෙක් වෙන්න පුළුවන්. ඇතැම්මිට උපතින්ම ආබාධිත කෙනෙක් වෙන්න පුළුවන් ඔබට මානසික පීඩාවක් ලැබෙන්න. ඒක අත්හරින කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ දරුවට උපස්ථාන කළා එතනින් නිදහස් වෙන මාර්ගයකුත් ධර්මයේ කියලා තියෙනවා. නමුත් පින්නතුනි වාසනාවන්ත දරුවන් ලැබෙන්නේ ඔබට ඔබ සසර හුඟා පින්දහම් කළා. ඔබත් ඔබේ දෙමව්පියන්ට ලැබුණේ ඒ වගේම පිනක් නිසා. ඒ නිසා අපි දෙමව්පියන්ට සලකන්න කියලා නිතරම හාමුදුරුව බනදි කියනවා නේද? නිතරම බනවලදි කියන්නේ දරුවන්ට කියන අම්මා තාත්තට හොඳට සලකන්න කියලානේ. සමහරට දරුවන්ට ඒක අහලා දැන් එපාත් වෙලා. නමුත් පින්නතුනි අපි කියව යුතු තවත් පැත්තක් තියෙනවා. දෙමව්පියනුත් දරුවන්ට පින් දෙන්න ඕන කෘතඥ වෙන්න ඕන. ඇයි ඒ? මේ වගේ පින්වත් දරුවන් ඔබේ දරුවන් වීම ගැන. ඒ දරුවනුත් නිකන් ආවනේ සතර හිඟා පින් දහම් කළ දරුවෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිසඳගත් මවකගේ පිළිසඳගත් ඒ විඥානයේහි පින අඩු වුණා නම් බැරි වෙලාවත් ඔබට ඉපදිච්ච දරුවාගේ පින අඩු වුණා නම් මොකද වෙන්නේ? ඇතැම් විට ඒ දරුවෝ මව කුසේදීම මිය යන තිබුණා. ඇතැම් විට ආබාධිත වෙන්න තිබුණා. ඇතැම් විට මන්දබුද්ධික වෙන්න තිබුණා. ඇතැම් විට අතප්පය කඩු වෙන්න තිබුණා. ඒ සියල්ලක්ම ලැබුණේ පින්නතුනේ ඔබේ වාසනාවට වගේම ඒ දරුවත් හුඟා පින් කරලා ආපු කෙනෙක්. ඒ නිසා දෙමව්පියෝ හැටියට දරුවෝ දෙමව්පියන්ට සලකනවා වගේම දෙමව්පියෝ දරුවෝ ගැන කෘතඥතාවයක් ඇති කරගන්න ඕන. මේ දරුවත් සතර හුඟා පින් දහම් කරලා ආපු කෙනෙක්. මවකගේ කුසේ පිළිසඳගත්තේ විඥාණය පින්නතුනේ පිළිසඳගත්තට පස්සේ අම්මා කොයි තරම් හොඳට පරිස්සම් වුණත් අම්මා කොයි තරම් හොඳ පෝෂණදායී ආහාර ගත්තත් අම්මා තාත්තා දෙන්න කොච්චර සමගියෙන් හිටියත් ඒ පිළිසඳගත්ත විඥාණය දුර්වල විඥානයක් නම් ඔබ කොච්චර පෝෂණදායී ආහාර දුන්නත් ඒ ආහාරයෙන් විතරක් දරුවෝ පෝෂණය වෙන්නේ නැහැ. ඒ දරුවා පෝෂණය වන්නේ ඒ නොපෙනෙන විඥානීය මව කුසේ නොපෙනෙන කලලයක පිළිසඳ ගන්නකොට පින්නතුනි ඒ පිළිසඳ ගන්න විඥානය තුල තීරණ වෙලා තියෙනවා මේ දරුවා ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද මේ දරුවගේ කොණ්ඩේ කොහමද මුහුණේ හැඩය කොහමද කොච්චර කාලයක් ජීවත් වෙනවද කොයිතරම් බුද්ධි මට්ටමකින් ඉහළට යනවද මේ කරුණ වලින් පින්නතුනි 60%ක් විතරම තීරණය කළා තියෙන්නේ මව කුසේ පිළිසඳ ගන්නකොට. ඔබ ලබා දෙන ආහාර පෝෂණයෙන් ආදරයෙන් සෙනෙහසින් අධ්‍යාපනයෙන් ඇසුරු කරන අයගෙන් මේ ඔක්කොම දේවල් වලින් කරන්නේ පින්නතුනි වැඩි වුණොත් 40%කට ප්‍රමාණයක්. ඒ නිසා ආරෙන් සසර ගේන දේෙන් පින්නතුනි වැඩි ප්‍රමාණයක් මේ දරුවා අරගෙනවිලා තියෙනවා. පින්නතුනි සම්මා දිට්ඨිය තුලින් අපට ඇතිවන මෙන්න මේ ඥානයත් එක්ක පින්නතුනි අපට පේනවා අපේ මේ ජීවිත මෙතන අපි අවුරුදු 30 40 50 60ක් වැඩි වුණත් 80ක් ජීවත් වෙන අපේ මේ ජීවිතයේ පසුබිම මෙන්න මේ වගේ පසුබිමක ඉඳලා අපි මෙතෙන්ට ආවේ කියන හැඟීමක් තමන්ට අවබෝධයක් ලැබෙනවා. මෙන්න මේ එන ගමනේදී පින්නතුනේ අපි ආපු ගමන් මගේදී අපි හැම දිනෙකම 100%ක්ම සාර්ථක නැහැ. අපි යම් යම් අඩුපාඩුකම් තියෙනවා. අපි ඇතැම් විට කෙනෙක් එක්ක අපි හුඟක් ආදරෙන් විවාහ වුණත් ඒ විවාහ වෙච්ච එක ළඟ වුණත් යම් යම් විදිහට අඩුපාඩුකම් තියෙනවා. දෙන්න 100%ක්ම ගැලපෙන්නේ නැහැ. 70%ක් දෙන්න ගැලපෙන්න පුළුවන්. අනිත් ටික පින්නතුනේ දෙන්න බෙදා හදා ගන්න වෙනවා, කැපවීම කරන්න වෙනවා. ඕනෝන්ගේ අඩුපාඩුකම් හඳුනා ගන්න වෙනවා. සම්පූර්ණයම දෙන්න එකම නිවුලු දරුවන්වත් පින්නතුනේ 100%ක් දෙන්න සමාන වෙන්නේ නැහැ. ඒ නිසා විවාහ වෙච්ච දෙන්න අතුරින් ඒ දෙන 140ක් සමාන වෙන්න පුළුවන්, 160ක් සමාන වෙන්න පුළුවන්, 170ක් සමාන වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ 100%ක් සමාන වෙන්නේ නැහැ. එයත් සසර කර්මයෙන් ගෙන ටිකක් තියෙනවා. ඒ නිසා මේ ධර්ම අවබෝධය ලැබුණට පස්සේ අපි අර තමන්ට පාලනය කරන්න බැරි ටිකක් තියෙනවා. අන්න ඒ අඩුපාඩු ටිකේදී ඔවුනොන්ගේ අඩුපාඩුකම් අපි විඳ දරා ගන්නවා. අපි ඉවසනවා ටිකක්. අපි කියමු දෙන්නෙක් එකට ඉන්නව නිවසේ. එක්කෙනෙක් ඇතැම් විට රෑ වෙනකන් ඉන්න වැඩ කරනවා. ඒ රෑ වෙනකන් ඉන්න කෙනා උදේට පොඩ්ඩක් ප්‍රමාද වෙලා අවදි වෙන්නේ. තව කෙනෙක් ඉන්නවා ටිකක් කලින් නිදිනවා. හැබැයි එයා පාන්දරම අවදි වෙලා වැඩ කරනවා. එතකොට මෙහෙම දෙන්නෙක් නම් නිවසක ඉන්නේ වේලාසනෙන් නිදින කෙනාට පොඩ්ඩක් ඉවසන්න වෙනවා, අනිත් කෙනා පොඩ්ඩක් සද්දබද කරනකොට ඉවසන්න වෙනවා. ඒ වගේම වේලාසනෙන් නිදියපු කෙනා කලින් අවදි වුණාට පස්සේ කරන වැඩ ටික එතකොට සද්දබද ටික අර රෑ නිදි මරාගෙන හිටිය කෙනාට ඉවසන්න වෙනවා ටික. පින්නතුනි මෙන්න මේ විදියට අපි ඕනෝන් අතර යම්කිසි විදියක සම්බන්ධතාවක් ඇති කරගෙන යම්කිසි විදියක කැපවීමක් කරන්න ඕන අපි ඕනුගේ අඩුපාඩුකම් හඳුනා ගන්නට ඕනේ. අන්‍යෝන අවබෝධයත් එක්ක ඉන්නකොට පින්නතුනේ අපි අනිත් ඇවිනි නම් කිසි කැපවීමක් කරන්න වෙනවා. එහෙම කැපවීමක් කරොත් තමයි අපට මේ ගමන සාර්ථකව යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්නතුනේ අපි කොයි තරම් අධ්‍යාපනයෙන් දිනුනත්, කොයි තරම් බණ දහම් ඇහුවත් අපි මානසිකව දිනු වෙන උපරිම මට්ටමක් තියෙනවා. අපි සසරගෙන කර්ම ශක්තියත් එක්ක අපට 100%ක්ම දිනු කරන්න බෑ. එහෙම දිනු කරන අය ඉන්නවනම් ඊටාම කලාතුරකින් ඊටාම ඉහළ ගුණධම් සපුරාගෙන ආපු මේ ආත්මෙම රහත් භාවයට පත් වෙන තරම් පින්දහම් තියෙන අය තමයි සියලුම අඩුපාඩුකම් සකස් කරගන්නේ. එහෙම නැති අයගේ පින්නතුනි යම් යම් විදි අඩුපාඩුකම් තියෙන හැබැයි අඩුපාඩුකම් හැමදාම තමන්ගේ ළඟ තියාගන්නවයි කියලා නිදහසකුත් නැහැ. තමන්ට මේ දහමක් ලැබුණා නම් අවබෝධයක් ලැබුණා නම් තමන්ට අවම කරගන්න පුළුවන් අඩුපාඩු ටික උපරිම වශයෙන් අඩු කරගන්නට ඕන. ඇයි එහෙම අපි කරන්නේ? එකාතකින් අපේ මානසික සුවයට, අනිත් අතින් අපිත් එක්ක එකට ජීවත් වෙන අනිත් අයගේ පහසුව සඳහා. ඒ නිසා කර්මයෙන් ලැබෙන, සම්මා දිට්ඨියෙන් ලැබෙන පළවෙනි ආනිසංසය තමයි පින්නතුනි අපට පුද්ගලයන්ගේ වෙනස්කම් තේරෙනවා, අඩුපාඩුකම් තේරෙනවා. මෙහෙම තේරෙන පින්නතුනේ අපේ පුද්ගලියොත් එක්ක තියෙන විරසක ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. හිතේ අමනාපකම් ටිකෙන් ටික අඩු කරගන්නවා. මොකද අපි දන්නව හිත අපිරිසුදු කරගත්තොත් Taman තමයි ඒකේ වද වේදනාව කියලා. බොහෝ විට පින්නතුනේ අපට එදිනෙදා ජීවිතයේහි අපේ මානසික සතුට අඩු වෙන ප්‍රධානම කාරණයක් තමයි. අපේ හිතේ සතුට නැති වෙන ප්‍රධාන කාරණයක් තමයි මොකද්ද? අනිත්‍ය සමග ඇති වෙන අමනාපකම්. ගැටුම්. අනිත්‍ය ගැඩුපාඩුකම් දැක්කම අපි හුඟක් හිත රිදව ගන්නවා. අපිට කේන් තියනවා. ඇයි මෙහෙම ඇති වෙන්නේ පින්නතුනි? එහෙම ඇති වෙන්න, එහෙම අපට මානසික පීඩාවක් ඇති වෙන හේතු ගානක් තියෙනවා. නමුත් ඒ හේතු වලින් ප්‍රධාන හේතුවක් තමයි අපේ ළඟ මෛත්‍රියක් නැතිකම පින්නතුනි. අපි අනිත්‍ය ගැන හරි මෛත්‍රියක් තියෙනවා නම් අපට මේ තියෙන ගැටුම් වලින් පින්නතුනි භාගයක්ම අඩු කරගන්න පුළුවන් පුද්ගලව අතරින්. මෛත්‍රිය කොහොමද පින්නතුනි දිනු කරාම ලක්ෂණය? කරණීමේත සූත්‍රයෙන් දැක්වෙනවා මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ බුතේ සෝමාන සම්භාවය පරිමාණං කියලා. මෙන්න මෛත්‍රිය දිනු කරාම ලක්ෂණය. කෙනෙක් දකිනකොටම හිතෙනවා මට ඉන්න එකම පුතා එකම දුව කියන හැඟීමගේ ඒ කෙනා දිහා බලනවා. පින්නතුනි අපි මෙහෙම බලන්න ඕන. ඇයි එහෙම අපි බැලිය යුත්තේ? අපට පින්නතුනි වටිනාම දේ තමයි අපේ හිත. අපේ හිත අපිරිසිදු වුණොතින් හිතේ සතුට නැහැ, හිතේ දුක තියෙන්නේ. අපි හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙන. අපි මේ ඉගෙන කියාගත්තේ රැකි ආරක්ෂා කරන්නේ බොහොම දහඩිය මහන්සියෙන්නේ අවකාශයක ඉඳගෙන රැකි ආරක්ෂා කරනවා, සීතල ඉඳගෙන වැඩ කවල කරනවානේ. ලංකාවට වඩා මෙහි හුඟක් දුක් විඳින රැකි ආරක්ෂා කරන. මේ හුඟා දුර ගමනක් ඔබ ඇවිල්ලා තියෙනවා. හුඟාක් ලොකු කැපවීමක් කරලා තියෙනවා. ලංකාවට වඩා ඔබ ජීවිතේ හුඟා පරිත්‍යාග කළ කැපවීම කරපු අය. බොහොම වෙහෙස මහන්සි වෙච්ච අය, නිකන් අය නෙවෙයි. ඇතැම් විට ලංකාවේ කෙනෙක් මුදාක් උපයනට වඩා මහන්සි වෙනවා. ලංකාවේ දවසක් වැටුමක් ලබන දවසක් කරන වැඩවලට වඩා මෙහෙ කෙනෙක් දවසකදී වැඩපල කරනවා. ඊට වඩා මහන්සි වෙනවා. ඒ මහන්සි වෙලා අපි ලබන ධනයෙන් පින්නතුනේ අපි අවසානයේ බලාපොරොත්තු වෙන මානසික සුවය. අන්න ඒ මානසික සුවය අපට අහිමි වෙන ප්‍රධාන දෙයක් තමයි අනිත් අය කෙරෙහි තියෙන අමනාපකම්. ඒ නිසා හැකි තාක් දුරට මෛත්‍රී භාවනාව දිනු කරන්න. මානසික සුවයක් බලාපොරොත්තු වෙනන් හැකි තාක් මෛත්‍රී භාවනාව වඩන්න. මේකෙන් තීරණය වෙන ඔබ කොයිතරම් මානසික සතුටක් කර යන කෙනෙක්ද කියලා. අනිත් කාරණය තමයි පින්නතුනි. අපි අනිත් කෙනෙක් කෙරෙහි මෛත්‍රී සහගතව බලන්න ඕනේ ඇයි? ඇතැම් විට අපේ මව් දෙමාපියන් වෙන නිසා වෙන්න පුළුවන්. ඇතැම් විට අපේ දරුවෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට අපේ සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. පින්නතුනි ඊට වඩා තවත් පිටුපස්සේ මේ සම්මා දිට්ඨියත් එක්කම Tamanට ජීවිතය ලැබෙන අවබෝධයක් තියෙනවා. මොකද්ද පින්නතුනි? ඇතැම් විට දැන් අපේ ඥාතියෙක් නොවෙන්න පුළුවන්. පිටස්තර ගෙදරක කෙනෙක් වෙන්න පුළුවන්, වෙන ජාතික කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට කෙනෙක් ගැන අමනාපයක් අපට ඇති වෙනවා. නමුත් පින්නතුනි ධර්මය අනුව බලනකොට මොකද ස්වභාවය? මේට පෙර ආත්ම භවවල ඒ අය පින්නතුනේ තමන්ගේම දරුවෙල හිටිය අය. ඔබේම කුසෙන් බිහි වෙච්ච අය. ඔබේම ලේයින් දහඩියෙන් පෝෂණය කරපු මේ දරුවෝ ලෝකේ ඉන්නේ. එහෙම නොවෙච්ච කවුරුවත් මේ ලෝකේ නැහැ පින්නතුනේ. ඇතැම් විට ඔබේ ගෙදර ඉන්න දුව පුතා ආත්ම භව 4-5කදී දරුවෙක් වෙලා ඉන්න කෙනෙක්. අල්ලපු ගෙදර අමනාපෙන් ඉන්න කෙනා කොහොමද? පින්නතුනේ ඇතැම් විට ආත්ම භව 25ක ඔබේ දරුවෙක් වෙලා හිටිය කෙනෙක්. එහෙම නැහැ කියන්න පුළුවන්ද? එහෙම පින්නතුනේ නැහැ කියන්න බෑ අපට. එහෙම සසරක් ගමනක් ආපු අය අපි. මෙන්න මේ හැඟීම අපට ඇති වෙනකොට පින්නතුනේ තමන්ගේ ගෙදර දරුවාගේ සාර්ථකත්වයේ දිනුව ප්‍රාර්ථනා කරන වගේම අසල්වැසි අනිත් දරුවන්ගේ අසල්වැසි ලෝකේ යහපතත් අපි ප්‍රාර්ථනා කරනවා. ඔබේ දරුවා විභාගේ සමත් වෙනකොට දිනු වෙනකොට ලස්සනට ඉන්නකොට සතුට වෙන වගේම අසල්වැසි ගෙවල්වල දරුවොත් ලස්සනට ඉගෙන කියාගෙන දිනු වෙනකොට අපි සතුට වෙනවා පින්නතුනේ. පින්නතුනේ බලන්න අපේ වත්තේ මල ගහක් තියෙන ලස්සන මල ගහක්. උදේ නැගිට ගමම මේ මල ගහ දැක්කොත් අපි කිමු රෝස මල ගහ කියලා මල් පිරීලා තියෙන මල් වත්තේ ගහයි. ඔබේ මතින් ඉඳපු මල් ගහක් මේක. මේක දැක්කම මොන වගේ සිතුවිල්ලක් දෙන්නේ? හරිම සතුටක් නේ. පින්නතුනේ ඒ වගේම මල් පිපෙච්ච මල් ගහක් අල්ලපු වත්තේ ගෙදරකත් තියෙනවා. ඔබට අර සතුට දැනෙනවද? අච්චරම දැනෙන්නේ නැහැ පින්නතුනේ. ඇතැම් විට සතුට නෙවෙයි ඇතැම් විට ඊර්ෂාවකුත් ඇති වෙන වෙලාවල් තියෙනවනේ සමහර අයට. පින්නතුනේ ඇයි අපට මේ දෙක සමානව ඇති නොවෙන සතුටක්? ඇයි මේ දෙකම දැකලා දෙකම මල්ගස් දෙකක් පින්නතුනේ? ඒ දෙකම ඒ මල්ගස් දෙකම දන්නේ නැහැ. ඒකයි ඉතින් මටද ඒකයි ඉතින් අල්ලපු ගෙදර කෙනාටද කියලා ඒ මල්ගස් දෙකම දන්නේ නැහැ. ඒ වගේම අපේ ශරීරයවත් දන්නේ නැහැ ඒක. එතකොට තමන්ගේ මල ගහ දැකලා සතුටු වෙන්නත් අසල්ලෙසේ ගෙදර මල ගහ දැකලා ඒ වගේ සතුටක් ඇති නොවන්නත් ඇයි හේතුව? ඇයි හේතුව? පින්නතුනේ මේ මල් ගහෙන් සතුටු වෙන්නේ මේක මගේ කරගෙන. මේකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ මගේ මල් ගහ, මේ මගේ වත්තේ මල් ගහ, මේක මම හිටවපු මල් ගහ. ඒකයි මේ සතුටු වෙන්නේ. හැබැයි පින්නතුනේ මේ මගේ කියන සංකල්පේ බැහැර කළා. මේ දිහා බැලුවටින් කොහමද? එතකොට මේ මල් ගහත් අල්ලපු වත්තේ ගෙදර මල් ගහත් දෙකම බලලා පින්නතුනේ එක වගේ සතුටක් ඇති කරගන්න පුළුවන්. මානසික බැඳීම පින්නතුනේ මේ බැරියල් එක බිඳිලා යනවා. මෙන්න මේක අඩු කරන්න තමයි පින්නතුනේ බුදුදහම තියෙන්නේ. බුදුදහම අහන්න අහන්න පින්නතුනේ අපි මෙන්න මේ තියෙන මානසික පීඩාව අඩු කරගෙන මෙන්න මේ මහා බැම්ම සිඳ බිඳ දමලා අපි ඉදිරියට යනවා. ඉදිරියට යනකොට පින්නතුනේ අපි අපේ ගෙදර පිරිසිදු කරනකොට ඇතැම් විට අල්ලපු ගෙදර වත්තත් පොඩ්ඩක් හරි අයිනක වැඩිපුර කොලයක් හරි අපි ගන්න බලනවා. අපට සුද්ධ කරන්න පුළුවන් නම්. මොකද අපි දන්නවා මේ සතුට තමන්ට තියෙන්නේ තමන් මේ දේ කරාට පස්සේ තමන්ගේ දෑතින් යම් කිසි දෙයක් කරවතින් මේක තමන්ගේද බැහැර කියලා දෙයක් නෙවෙයි. ඒ කර ප්‍රමාණයට තමන්ට මේ ආස්වාදය ලැබෙනවා. මෙන්න මේ තමන්ට මානසික පීඩා එන ප්‍රධාන කරුණු දෙකක් අපි මේ කිව්වේ. කියපු කාරණා දෙක මතකද? එකක් තමයි අමනාපකම් වලින් ඇතිවන පීඩා. අනිත්‍යගේ අඩුපාඩුකම් වලින් ඇතිවන චිත්ත පීඩා අඩු කරන්න නම් මොකද කරන්න ඕන? මෛත්‍රිය දිනු කරන්න ඕන. අනිත් අය තමන්ගේ මෞදමාපියන් දරුවන් වල හිටියයි කියලා නුවණින් බලන්න පුළුවන් හැකියාවක් ඇති කරගන්න. අනිත් දේ තමයි අපි මලගහේ උපමාව කිව්වා. මොකද්ද උපමාව? ඔබේ මලගහේදී සතුට වෙන්නත් අනිත් මලගහේ සතුට ඔබට අහිමි වෙන්නත් හේතුව කිව්වා. ඒ තමයි මම මගේ කියලා මේ දැඩිව අරගෙන ඉන්න ගතිය. මෙන්න මේක ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන් නම් මේකට විවිධ විදිහේ උපක්‍රම බුදුදහමෙන් කියලා දීලා තියෙනවා. නමුත් ඒව ටිකෙන් ටික හරිය අපි ඉගෙන ගමු ඉදිරියේදී. නමුත් පින්නතුනේ මෙන්න මේ සංකල්පය මේ මම මගේ කියන දැඩි හැඟීම දුරු කරගෙන එයින් ඉක්මවලා උසස් මානසිකත්වයෙන් බලන්න පුළුවන් නම් පින්නතුනේ එතෙන්දී මගේ වැට මගේ වත්ත කියන තැනින් ඔබට ගිහිල්ලා ජීවිතය යමක් දකින්න අපි හුරු වෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨියත් එක වෙන දෙයක්. මෙන්න මේක ඇති වෙන්නේ නැති වෙන දැන් මේ අපි මේ සම්මා දිට්ඨිය ගැන කිව්වේ, නිවැරදි දැක්ම ඇතිවීම ගැන කිව්වේ. දැන් මෙතේ කියපු කාරණා ටික ආයෙ පොඩ්ඩක් මතක් කරගන්නේ. ඈ දැන් කියපු කාරණා මතකද දන්නේ නැහනේ. ඔව් අපි කිව්වා මේ සම්මාදිට ඇතිවීම හරියට අන්ධකාරින ගෙදරකට පහනක් දැල්වනවා වගේ කියලා. එතකොට අපිට මේ අඩුපාඩු කන්ටික ඔක්කොම පේනෝ නිදහස්වල යන හැටි පේනවා. ඒ වගේම සම්මාදිටේ ලැබීමත් එක්කම අපිට ජීවිතේ වෙන අඩුපාඩුකම් මොනවද? චිත්ත පීඩ ඇති වෙන අවස්ථා මොනවද කියලා අපිට ජීවිතේ පේන ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ලෝකෙට එන්න කලින් අපේ ජීවිතවල ස්වභාවය මොකක්ද කියලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට පේනවා. දැන් අපිට පේන්නේ එක පාර උඩින් ගෙනල්ලා මෙතන තිබ්බා වගේ. නමුත් පින්නතුනි මෙතෙන්ට එන්න කලින් අපි සසර යම් යම් විදිය කුසල දහම් කළා විතරක් නෙවෙයි අපි බෞද්ධ වෙන්න මේ වගේ ධර්ම යහන් අපි ප්‍රාර්ථනා කළා පු අයයි අද මේ මෙතන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි තව දුරටත් මෙන්න මේ සම්මාදිට්ඨිය ඇති වෙනකොටම මුලදි පොඩි ගිනි කූරක් විතරයි දැල්ලුවේ. දැන් මේ ගිනි කූර ඉටිපන්දමක් පත්තු කරනවා. දැන් තවත් ටිකක් දොර මුල්ලේ තියෙනවත් පුටුවස්සේ තියෙනවත් දැන් ටික ටික පේන්න ගන්නවා. මේ සම්මාදිට්ඨිය තව තවත් බණ දහම් මහානාන්න තවත් ඉදිරියට පේන්න ගන්නවා. දැන් මුලදි තමන්ගේ හිතේ වෙන අකුසල දහම් ටිකෙන් ටික අඩු කරගත් අනිත්‍ය කෙරේ තියෙන අමනාපකම් ඒ වගේම ටික ටික තමන් පරිත්‍යාගයේ සීලය වෙනවා. දන් දෙන්න හුරු වෙනවා. ඒක පාර පිටයට දෙන්න අමාරුයි. මුලදි පටන් ගන්න අම්මට තාත්තට දෙන්න. මේකෙන් තමයි පටන් ගන්නෙ. අම්මට අම්මා තාත්තා අපිට හුඟක් උදව් කරලා තියෙනවා. ඒ නිසා අයියට අපි ඕන දෙයක් දෙන්න සූදානම්. අම්මා තාත්තා දෙන්නට දෙල් ටික ටික දෙන්න හුරු වෙන්නට ඕන. ගෙදරට දෙන්න හුරු වෙන්න ඕන. ගෙදරේ ඇතිකන සත්තු ඉන්නවා නම් සත්තුන්ට කැම දෙන්න හුරු වෙන්න ඕන. ගෙදරට කිසියම් කෙනෙක් රැකියාවකට එනවා නම් කිසියම් රැකියාවක් සඳහා ගෙදර සුද්ධ කරන්න හරි යම් කිසි දෙයකට එනවා නම් ඒ කෙනාට අඩු ගානේ වැටපොවත් එයා ඉල්ලන්න කලින් වැඩ ඉවර වෙනවත් එක්කම දෙන්න සූදානමින් ඉන්න ඕන. එයාට අඩු ගානේ කැම ටිකක් හරි පුළුවන් කෙනෙකුට පුළුවන් මට්ටමින් දෙන්න සූදානම් වෙන්නට ඕන. මේක මූලික මට්ටමේ ටික. ඊට පස්සේ ටිකෙන් ටික පින්නතුණි දුප්පත් අයට සිල්වත් ගුණවත් අයට ඒ වගේම තමන්ගේ දරුවන්ගේ වයසේ අයට අපි දෙන්න හුරු වෙනවා. තමන්ගේ දරුවට කරන ලොකු ආශිර්වාදය මොකද්ද? පුළුවන් නම් ඒ දරුවගේම වයසේ ඉන්න අසරණ හරි ආබාධිත හරි දුප්පත් හරි දරුවෙක් තෝරගෙන ඒ දරුවට උදව් කරන්න. ඒ වගේම සමහර පොඩි හාමුදුරන්ලා ඉන්නවා බොහොම දුෂ්කරතා ආමාධ්‍ය අධ්‍යාපන ලබන පොඩි හාමුදුරුවෝ ඉන්නවා ලංකාවේම. පුළුවන් නම් පිරිවෙනකට පොඩි උදව්වක් කරන අවුරුද්දට වරක් පොල් ටිකක් අරන් දෙන්න, සිවුරු ටිකක් අරන් දෙන්න. මේව කරන්න කරන්න පින්නතුණි තමන්ගේ හිතේ ටිකෙන් ටික චිත්ත පීඩා අඩු වෙනවා. හිත ටිකෙන් ටික ලස්සන වෙනවා. පින්කම් පිළිබඳව බුදුදහමේ කියන්නේ පින්නතුණි පින්කම් කිරීම කියලා කියන්නේ හිතට පිරිකර කියලා, හිත අලංකාර කරන දේවල් කියලා, හිත සරසන දේවල් කියලා. දැන් අපි සරසන්නේ මොනවද? දැන් අපි සලසන්නේ අපේ ගෙදර, අපේ බිත්තිය නේද, අපේ ඇඳුම්, අපේ කන, අපේ හිස, අපේ කොණ්ඩේ තමයි දැන් සරසන්නේ. අපේ නියපොතු ඒව තමයි දැන් අපි සරසන්නේ. ඒවත් කරන්න පින්නතුනේ ඒව බුදුදහමේ පා කියලා නැහැ. දැන් විසාකාව එහෙම ලෝකේ ලස්සනම පළඳනාව පළඳගෙන හිටියේ, ලෝකේ වටිනාම ආවරණය තමයි විසාකාව පළඳගෙන හිටියේ සෝවනච්ච කෙනේ. ඒව බුදුදහමේ පා කියලා නැහැ. හොඳව ලස්සන ඇඳුම් අඳින්න, හොඳ වටින ආභරණ නයනෝවි පාවිච්චි කරන්න, හොඳ ලස්සන නවීනම තාක්ෂණයේ වාහන පාවිච්චි කරන්න. ඊව වරදක් නෑ පින්නතුනි. තමන් මහන්සි රූපේන දේවල් ඊව පරිහරණය කරන්න. හැබැයි පින්නතුනි ඒ ලස්සන වාහනේ යනකොට ඒ වාහනේ ලස්සන ඔබට දකින්න පුළුවන් මනසක් ඔබට තියෙන්න ඕන. බලන්න පින්නතුනි අපි පොඩි කාලේ අපි වාහනයක් ළඟට ගියාම රෑකට එහෙම වාහනේ ඇතුලේ ලයිට්ස් ටික එහෙම දැක්කම කොහොමද අපි? දිව්‍ය ලෝකෙ ගියා වගේනේ. කොච්චර සතුටක්ද නේ වාහනයක් දැක්කමනේ. දැන් අපි යන වාහනේ අපටේ සතුට තියෙනවද? අපිටම කියලා වාහනයක් අයිති කරගෙන අපි ඒ වාහනේ යනවා දැන්නේ. ඇත්තටම ඒ පොඩි කාලේ තිබෙච්ච සතුට අඩු ගානේ පොඩි කාලේ බැනුම් බෝලයක් ලැබුණාමනේ. ඈ තවත් ග්‍රහලෝකයක් ලැබුණා වගේනේ. කොච්චර සතුටක් බැනුම් බෝලයක් ලැබුණත් අපට තිබුණද ඒ කාලේ? දැන් පින්නතුනි වාහනයක් ලැබුණත් අපට ඒ සතුට තියෙනවද? ඇත්තෙන්ම සතියක් විතර තියෙනවනේ. ඊට පස්සේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඇයි අපට මෙහෙම නැත්තේ? අපි යනකොට අපි යන වාහනේ ලස්සන බලන්න අපට ඇයි විවේක බුද්ධියක් නැත්තේ? පින්නතුනි අපේ හිත නොඑක් විදිහේ ආසාවන් පස්සේ යනවා. නොයෙක් විදිහේ අපේ හිත නොයෙක් විදිහේ රාජකාරී අරමුණුත් එක්ක යනවා. ඇතැම් විට අකුසල්ම සිතුවිලි නැති වුණත් හිත එක අරමුණකට ගන්න අපි දක්ෂ නැහැ. ඒකයි පින්නතුනි අපට මේ සතුට අහිමි වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපි හුඟක් මහන්සි වෙලා තියෙනවා ධනෙ උපයන්න. අපි හුඟක් හිතලා තියෙන්නේ හුඟක් ධනෙ ලැබුණොතින්, ගෙදර හුඟක් ලොකු වුණොතින්, උපාධි වැඩි වුණොතින්, මාසික වැටුප වැඩි වුණොතින් විතරක් අපට සතුට ලැබෙනවා කියලායි අපි බොහෝ විට හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනි මේ සම්මාදිතේ ලැබීමත් එක්ක ටිකෙන් ටික අපට තේරෙනවා අර බාහිර භෞතික දේවල් වැඩි වුණාට විතරක් නෙවෙයි සතුට තියෙන්නේ. එහෙනම් කොහොමද සතුට තියෙන්නේ? හිතටත් ආහාර ඕන. අපේ කුසට ආහාර වගේම දිව පිනවන රස ආහාර වගේම හිත පිනවන රස ආහාර ඕන. හිත පිනවන රස ආහාර මොනවද පිනතුණිය? අසරණයට සැලකනවා නම්, වැඩිහිටියන්ට උපස්ථාන කරනවා නම්, දන් දෙනවා නම්, මෛත්‍රී භානාව වඩනවා නම්, සිල් රකිනවා නම්, අනිත්‍යයට උපකාරයක් කරන්න සූදානම් නම් සිල්වත් ගුණවත් අය දැක්කාම වඳින්න, තමන්ගේ දෑත එකතු කරලා හරිය පිරිසිදු සිතින් වඳින්න අපි සූදානම් නම් පින්නතුනි අපේ හිත හුඟක් ලස්සනයි. කෙනෙකුට වඳිනකොට පින්නතුනි හිතන්න එපා වැඳුම ලබන කෙනයි ප්‍රධානිය කියලා. කෙනෙකුට වඳිනකොට ඒ වඳින සිද්ධිය දෙස නොනැති කෙනෙක් බලාගෙන හිටියොතින් කවුරු ගැනද වැඩි ප්‍රසාදයක් ඇති වෙන්නේ? වැඳුම ලබන කෙනා ගැනද වඳින කෙනා පිළිබඳවද? වඳින කෙනා ගැනයි ලොකු ගෞරවයක් ඇති වෙන්නේ. ඒ නිසා කෙනෙකුට වඳිනකොට ඔබ ආඩම්බර වෙන්නේ පමණ අහවලාට වඳින්නේ ඇයි කියලා. සිල්වත් ගුණවත් කෙනෙක් නම්, වැඩිහිටි කෙනෙක් නම් ගරුසරු දක්වන්න. එතකොට පින්නතුන ඔබේ හිතේ ලොකු කුසලයක්. හිත හරියම ලස්සනයි ඒ වෙලාවට. ඒ වෙලට හිත ලස්සන සුවඳවත් මලක් වගේ. ඒ නිසා බුදුදහමෙන් අපිට කියනවා මෙන්න මේ සම්මාදිට්ඨියත් එක්ක පින්නතුනි ටිකෙන් ටික ඉහෙරට යනකොට හිත අලංකාර කරන දේවල් ටිකෙන් ටික යාට වැඩි වෙනවා. ඒ වගේම පින්නතුනි අපි ඇසුරු කරන අපේ ඥාතීන් ඉන්නවා. අපේ යහළුවෝ ඉන්නවා, මිතුරන් ඉන්නවා. අපි ඊටාම හිතවත් කෙනෙක්, අපට හුඟක් විශ්වාසවන්ත කෙනෙක් මතක් වුණොත් අපේ හිතේ කොයි වගේ සිතුවිල්ලක් දෙන්නේ? අපේ හිතේ ලොකු සතුටක් නේද? අපට හුඟක් උදව් කරපු හුඟක් අවංක හුඟක් පරිත්‍යාගශීලී හුඟක් කරුණාවන්ත කෙනෙක් ඈත ප්‍රදේශයක ඉඳලා එනවා අපිව බලන්න. අපි අවංක අය නම්, අපි කළගුණ දන්න අය නම් අපි ඇත්තෙම හුඟක් සතුට වෙනවා. අපි ඇතැම් විට එදාට නිවාඩු අරගෙන ගෙදර හරි ඉන්නව නේද මෙයා පිළිගන්නනේ? ඒ විතරක් නෙමෙයි යත් එක කතා කරන්න අපි හරිය කැමතියි. දුරකථනෙන් වුණත් ඒ වගේ කෙනෙක් දුරකථනෙන් කතා කරනකොට අපි ඇතැම් විට කරදරකාරයෙක් කියලා හිතන්නේ නැහනේ. අපි එක පාරම ෆෝන් එක උස්සනවා අපි. ඇතැම් විට නිතර චිත්ත පීඩා දෙන කෙනෙක් නම් ඇතැම් විට දෙතුන් වතාව කතා කරත් නොදැක්ක වගේ ඉන්නනේ. පින්නතුනි බලන්න අපේ මේ හිතේ සතුටක් ප්‍රසාදයක් ඇතුනේ ඇයි මේ? යම්කිසි කෙනෙක් ගැන ඒ කෙනාගෙන ගුණවත්කම් තිබුණු නිසා, ඒ කෙනා අවංක කෙනෙක් නිසා, ඒ කෙනා ඔබට උදව්පකාර කරපු නිසා, අන්නේ වගේම පින්නතුනි ඔබ ගැන ඔබ ළඟත් යම්කිසි ගුණධම ටිකක් තියෙනවා නම් ඔබට අනිත්‍යය කැමති, ඔබ දකින්න අනිත්‍යය සතුටුයි, ඒ වගේම වෙනත් කෙනෙක් කැමති ඔබ ඒ අයගේ යහළුවන් කරගන්න. ඒ යහළුවන් කරගත්තේ ඔබේ ලස්සන රූප සම්පන්නිය හින්දද? ඔබ හුඟක් ඉහළ පරම්පරාවකින් එන කෙනෙක් හින්දද? ඔබ හුඟක් උපාධි තියෙන කෙනෙක් හින්දද? ඒ කිසිම දෙයක් නෙවෙයි පින්නතුනි. අපට මිතුරන් වෙන්නේ, සැබෑ මිතුරන් වශයෙන් සමීප වෙන්නේ රූපේ හුඟක් ලස්සන කියලාවත්, හුඟක් උපාධි තියෙන කියලාවත්, මාසිකව හුඟක් ලොකු වැටුපක් ගන්නවා කියලාවත්, ඉතාම වටිනා ලස්සන වාහනයක් පරිහරණය කරනවා කියලාවත් නිසා නෙවෙයි. අපට කෙනෙක් ගැන ලොකු ගෞරවයක්, විශ්වසනීයත්වයක්, හිතේ සතුටක් ඇති වෙන්නේ එයා කෙරේ තියෙන ගතිගුණ නිසා, අවංකකම නිසා, එයාගේ ගුණවත්කම නිසා. පින්නතුනි අපේ මානසිකත්වයෙන් ඉහළට යන්න යන, සම්මාදිට්ඨියෙන් ඉහළට යන්න යන්න අපට මෙන්න මේ වගේ මිතුරන් ජීවිතේ මුණ ගැහෙනවා. අපි ඇසුරු කරන ඇත් ගුණධම් වලින් දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපි දන්නවා මේ ඇසුරු කරන ඇතැම් විට පිරිහෙල යන්නත් පුළුවන් කියලා. අපි කලකිරෙන්නෙත් නෑ ඒ අය ගැන. දැන් අපි එකපාර කෙනෙක් දැක්ක ගමන් හිතවත් වෙනවනේ, යාළු වෙනවා, දුරකථන අංක ඉල්ල ගන්නවා, නිතර කතා බහ කරනවා. සතිය දෙක මාස යනකොට ටිකෙන් ටික අර හිතවත්කම් අඩු වෙනවා, අගුණ දුර්වලකම් පේනකොට. නමුත් පින්නතුනි, අපි කලින්ම දැනගෙන අවබෝධයෙන් කෙනෙක් ඇසුරු කරවතින් අපට හිමෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අපි කලකිරෙන්නේ. එකපාර අපි ලොකු පැහැදීමකට පත් වෙන්නෙත් නැහැ, එක විටම අපි කලකිරෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, තවත් වටිනාම දෙයක් ජීවිතේ එකතු වෙනවා. දැන් මේ අපි දැන් ගිනි කුවර පත්තු කරගත්තා, දැන් ඊට පන්දමකුත් පත්තු කරගත්තා, දැන් ඊට පන්දමෙන් දැන් කිමිණි ලාම්බුකුත් පත්තු කරන් දැන් ටික ටික සූදානම් වෙන්නේ. පින්නතුනි, අපේ හිතේ තියෙන දුක නැමැති අඳුරු පටල සම්මා දිට්ඨිය නැමැති ආලෝකයේ ටිකෙන් ටික වැඩි කරගෙන අපේ ජීවිතේ නිවැරදි මඟට යොමු කරගන්න හැටි මේ ටිකෙන් ටික අපි ඉදිරියට කියාගෙන යන්නේ. ඔබ දක්ෂ වෙන්න ඕන, ඔබ කොතනින්ද නවතින්නේ කියලා. දැන් මේ වෙනතුන් හුඟක් දක්ෂ වෙන්නේ නේ, හුඟක් දුර ගමනක් ඇවිල්ලා ලංකාවේ ඉඳලා නේ ලෝක ගෝලෙන් භාගයක් මනිත් පැත්තට ඇවිල්ලා හුඟක් අමාරු කොලෙජස් වල යුනිවර්සිටිස් වල ඉගෙනගෙන හුඟක් අමාරු තැන් වල අනිත් පැත්ත එක ගිහිල්ලා ඉන්ටර්වල් වලට ගිහිල්ලා තේරිලා හුඟක් සටනක් කරලා ඔබ ඉදිරියට ආපු අයනේ. දැන් බලන්න, දැන් අපි දැන් ඉදිරියේදී අනුපිළිවෙලින් දැන් මේ කියාගෙන යන්නේ. ඔබ තීරණය කරන්න ඔබ අන්තිමට කොතනින්ද නවතින්නේ කියලා. දැන් ටිකෙන් ටික බුද්ධිය සම්මා දිට්ඨිය නැමැති ආලෝකය ලබා ගනිමින් මේ යන දිනුව පින්නතුනි හිතා ගන්න, මතක තියා ගන්න, සාමාන්‍ය මාසික වැටුප ටිකෙන් ටික වැඩි කර ගන්න සතුටක් නෙවෙයි මේක. ඊට වඩා ලොකු දිනුවකට මේ ඔබ යන්නේ. මෙහෙම යනකොට පින්නතුනි තමන්ට මිතුරන් ටිකක් හැදෙනවා. ඊට පස්සේ කවදාවත් අමනාප නොවන, කවදාවත් ගුණෙහෙන් නොපිරිහෙන, කවදාවත් ඔබට එපා නොවන යාළුවෝ ටිකක් ජීවිතේ මුණ ගැහෙනවා මේ ධර්මය තුලින්, මේ සම්මා දිට්ඨිය තුලින්. ඒ කවුද ඔබට මුණ ගැහෙන යාළුවන්? හිතන්න පුළුවන්ද? දැන් අපි කිව්වා ඔබට හුඟක් අවංක යාළුවෙක්, හුඟක් උදව් කරපු යාළුවෙක් කියමනකොට හුඟක් සතුටුයි. එයා කතා කරනකොට හරි සතුටුයි. එයා දුර ඉඳලා එනවා නම් ඔබ නිවාඩු දාගෙන හරි ඉන්නවා යාව බලන්න. එයාත් එක දුරකතරෙන් නිතර කතා කරනවා. එයා දකින්න කැමති. එයාගේ පින්තූරයක් ළඟම තියාගෙන ඉන්නව නේද? මේසෙ ළඟම. ඇතැම් විට ෆර්ස්ට් එකේ තියාගේ පින්තූරයක් තියාගෙන ඉන්නව. මෙහෙම යද්දි පින්නතුනේ ටිකෙන් ටික ගිහලට යද්දි මේ ඉන්න මිත්‍රයන් ජීවිතේ ඕනම මොහොතක මේ සතුට දෙන, බාහිරින් දෙන සතුට ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. මේ අය ගුණධම් වලින් ඕනම වෙලාවක පිරිහෙල යන්න පුළුවන්. මේ අය ඇතැම් විට පාප මිත්‍රයන්ට අහුවෙල පිරිහෙල යන්න පුළුවන්. මේ ඇතමිට හිර යන්න පුළුවන් වැරදි වන්නට අහුවෙලා. නමුත් කිසිදාක හිරේ නොයන, කිසිදාක ගුණයෙන් පිරෙහෙන්නේ නැති, කිසිදාක අපට එපා නොවන යහළුව ටිකක් අපට මේ සම්මා දිට්ඨියත් එක්ක හිල යනකොට අපට මුණ ගැහෙනවා. කවුද ඒ යාළුවෝ? ඒ යාළුවෝ තමයි පින්නතුනි සැරියොත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ, මේ රහතන් වහන්සේලා අපට ජීවිතේ මුණ ගැහෙනවා. බණ පොත හරහා අපි කියවපු වහපු මේ රහතන් වහන්සේලා ධර්මයෙන් ඉදිරියට යද්දි පිනුතුනි ඔබගේ පියවි ඇසෙන් නෙවෙයි, ඔබගේ ප්‍රඥා නැමැති ඇස ඉදිරියේ මේ අය පහළ වෙනවා. මේ ඔබට පේන ගනු ජීවිතේ. විසාකාව අනාථපිණ්ඩික සිටුතුමා, බන්දුල මල්ලිකාව වැනි අය, මාරකවල්ලාදී ගිහි අය ඔබ නිස්සර ඇසුරු කරන, ඔබත් එක්ක gedare ඉන්න මිතුරු මිතුරියන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ අය කිසිදාක පින්නතුනි පිරිහෙන අය නෙවෙයි. මේ අය කිසිදාක හිර යන අය නෙවෙයි. මේ අය කිසිදාක පාප මිත්‍රයන් තුලින් චරිත ඝාතනය වෙන අය නෙවෙයි. මේ මිතුරන් අතුරින් පින්නතුනි ලෝකයට පහළ වෙච්ච උතුම්ම කලණ මිතුරා අපට ඊළඟට මුණ ගැහෙනවා ධර්මය තුලින්. ඒ කවුද? ඒ තමයි බුදුහාමුදුරුවෝ. පින්නතුනේ කෙනෙක් ගැන හිතනකොට ජීවිතේ සතුටක් ඇති වෙනවා නම් ඒ ඇතිවන ඉහළම පුද්ගලයා අපට දවසට වැඩි වාර ගණනක් හිතෙනවා. බුදුහාමුදුරුවෝ ගැන දවසට හිතෙන වාර ගණන වැඩි වෙනවා. සැරියොත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ ගැන දවසට හිතෙන වාර ගණන ටිකෙන් ටික වැඩි වෙනවා. එහෙම හිතෙන හිතෙන පින්නතුනි පිරිහෙච්ච යහළු මිත්‍රාදීන් තමන්ට මතක් වෙන්නේ. පිරිහිච්ච දේශපාලඥයන් අපේ ශබ්දකෝෂේ අපේ කතාවට එකතු වෙන්නේ නැහැ. ඒ අය අපේ ලෝකවලින් සමුගන්නවා. අපේ ජීවිතේ නිතරම ඉන්නේ මෙන්න මේ සතුට ලැබෙන කාරණාත් එක්ක අපි ටිකෙන් ටික ඉදිරියට යනවා. පින්නතුනේ මේ සම්මාදිටිය කියන්නේම අපට ජීවිතයේ වඩාත්ම සතුට ලබා දෙන මාවත විවර කරන දහමක් මේක. ඒ වගේම මේ රහතන් වහන්සේලා සමග මේ ආර්ය ශ්‍රාවකයන් සමග මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග අපි ඉදිරියට යනකොට පින්නතුනේ අපි ධර්මයත් එක්ක ඉදිරියට යනවා. ඒ ධර්මයේ තුල පින්නතුනේ අපි නිතර දාන සීල භාවනා කියන පින්දහම් තමන්ගේ ජීවිතයේ වැඩිපුර කරන කෙනෙක් බවට පත් වෙනවා. තමන් උදෑසන අවදිවෙච්ච මොහොතේ පටන්ම රාත්‍රියේ නිින්දට යනකන් තමන්ගේ දිනචරියාවේ සැලකිය යුතු ප්‍රමාණයක් තමන් පින්දහම් කරන්නේ. උදේට නැගිට්ටගෙන පිරිට් එක දැම්මා, බුද්ධ පූජාව තිබ්බා, ගිලන්පස ටිකක් පූජා කළා, අම්මට තාත්තට වැඳ වැඩට ගියා, වැඩට යන ගමන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් මෛත්‍රී භානාව වඩමින් ගියා. එන ගමන් තවත් හොඳ සිතුවිල්ලක් සිතමින් එනවා, බණ ටිකක් අහමින් එනවා, ගෙදර ඇත්ත එක සුහදව කතා කරනවා, ගෙදර වැඩට ගිහාම කඩිස්රව කරනවා. අනිත්‍යයට වඩා තමන් ගෙදර පිරිසුදු කරන කෙනෙක් බවට පත් වෙනවා. අනිත්‍යයට වඩා ගෙදර වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. අනිත්‍යය නිදියද්දී ඔබ අනිත්‍යයට වඩා කලින් විනාඩියක් හරි කලින් නැගිටින්න දක්ෂයෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් අනිත් කෙනා ඔබත් එක්ක එකට ඉන්න කෙනා නැගිටින්න විනාඩියකට හරි කලින් ඔබ නැගිටින්න දක්ෂ වෙනවා. අනිත් කෙනාට වඩා පරක්කු වෙලා ඔබ අවදි වුණොත් ඔබ දක්ෂෙක් නෙවෙයි. ඈ අනිත් කෙනාට වඩා තත්පරයකට හරි කලින් ඔබ නැගිටින්න දක්ෂෙක් වෙනවා. අනිත් කෙනාට වඩා විනාඩියක් හරි පස්සේ ඔබ නිදියන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම අවදියෙන් ඉඳගෙන નિසරු දේවල් කරන්නව නෙවෙයි, ඒ ඉන්න ගමනේ ඉතාම අර්ථවත්යක් ඔබ කරන්න. මෙන්න මෙහෙම පින්නතුනි, දිනපතාම තමන් ගෙදර දොරේ වැඩ ටික කරනකොට පින්නතුනි ධර්මයේ කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ එකාංගයක් බවට පත් වෙනවා. ධර්මය අහන්නේ පොය දාටවත්, උදේ ස්පිරිට් අහනකොටවත්, ඉරිදට බණ කියන වෙලාවටවත් විතරක් නෙවෙයි. එයා ජීවිතයේ හැම දවසක්ම යාට අලුත් දවසක්. හැම දවසක්ම යාට උපන් දිනයක්. හැම දවසක්ම යා ඊටාම ප්‍රබෝධයෙන් අවදි වෙන්නේ. මෙහෙම පින්නතුනි, මෙයා දැන් වැඩිපුර විශ්වාසය තියන්නේ බාහිර භෞතික දේවලට වඩා එයාගේ හිත ගැන. මනස ගැන විශ්වාසය තියන්න තියන්න මොකද වෙන්නේ පින්නතුනි? එයා භෞතික දේවල් ගැන, රූපය ගැන තියෙන විශ්වාසයේ ලොකු විශ්වාසයක් යාට නැහැ. ඒකෙන් කියන්නේ නැහැ ඒකේ නා රූපය අත්හැරලා යනවා කියලා. අනිත් අය අත්හැරලා ආරණ්‍යකට යනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අනිත් ඈත් එකකට ඉන්න ගමන් එයා තමන්ගේ හිත ගැන, මනස ගැන එයා වැඩිපුර විශ්වාසයක් තියලා ඉන්නේ. යාට හිත ගැනයි දවසට වැඩිපුර යාට හිතෙන්නේ. එහෙම හිතෙන හිතෙන පින්නතුනේ එයා වයසට යන දුක යාට දැනනවද? අනේ දැන් මේ මට වයස දැන් 60යි 65යි කෙස් ටික ඉදලා දැන් S2 පේන්නේ. මෙන්න මේව පින්නතුනි ශරීරය ගැන දුක් වෙන ගතිය ටිකෙන් ටික යාට අඩු වෙනවා. එයා මහලු වෙනවා. එයා මහලු නොවී ඉන්නේ නැහැ. බණ දහම් ඇහුවා කියලා හිතන්න එපා මහලු වෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඒව වෙනවා. නමුත් පින්නතුනි කල්පනා කරලා බලන්න, අපි ලෙඩවීම නිසා හෝ මහලු වීම නිසා හෝ දුක් විඳින්නේ ඇත්තටම කායිකවද මානසිකවද? පින්නතුනි අපි වැඩිපුර දුක් විඳින මානසිකව. බලන්න, ඔබ ඊටාම නිරෝගීව ඉන්නකොට ඔබගේ ශරීරයට කිසිම රෝගයක් නැති වෙලා ඉන්න වෙලාවේදී ඔබට හිතෙනවද මම දැන් නිරෝගීව ඉන්නේ, මම දැන් පහසුවෙන් ඉන්නේ කියලා? හිතෙනවද? අපට හිතෙන්නේ නැහැ. එහෙම ඉන්න ඔබ ලෙඩ වුණා කියමු, දැඩි උණක් හැදුණා කියමු, ඇඟපතම රිදෙන ගැත්තා කියමු. එතකොට මොකද වෙන්නේ? එතකොට දවස පුරාම හිතන්නේ මේ ලෙඩේ ගැන. ඔව්, පින්නතුනි කායිකව යම්කිසි සුවයක් හෝ වේදනාවක් තියෙනව නැත්තේ නැහැ, ඒක නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ. නමුත් පින්නතුනි මේ ලැබෙන වේදනාව අපේ මනසින් දිනු කර කර දිනු කර කර වැඩිපුර අපි දුක් විඳින පින්නතුනි මනසින්. වයස ගැන බලන්න. ඔබේ වයස පින්නතුනි ඔබට දැනෙන කොහොමද? ඒ වයස ගැන හිතුවතින්. හිතනකම් ඔබ වයසට ගිහිල්ලා නැහැ. දැන් මම මෙච්චර වයසේ කියලා හිතව ගමන් තමයි වයසට යන්නේ. පින්නතුනි, අපි හරි කුසලයක් එක ඉන්නව නම් පින්නතුනි, අපට ඕනෑම බරපතල අසනීපයක් වෙච්ච වෙලාවෙදිත් පින්නතුනි, කායික වේදනාවක් ආවත් මානසිකව දුක් පීඩා නොවන විදියට අපට ඉන්න පුළුවන් ක්‍රමයක් බුදුදහමෙන් තියෙනවා. දැන් බලන්න පින්නතුනි, අපට දැඩි හිසේ වේදනාවක් කියලා කියමු, හිසේ රදයක් තියෙන වෙලාවක් කියලා කියමු. දැඩි හිසේ රදයක ඉන්න වෙලාවකදී අපේ ඉතාම කැමති, ඉතාම ආදරය කරන යාළුවෙක් කෑතිනම් ආවා. දැන් මේ හිස අල්ලගෙන අඬන ඉන්නේ. අර දුර ඉඳලා අත් දෙකටම මළු වලට බඩුත් අරගෙන මේ යාළුව එනවා ඈත ඉඳලා. දැන් හරියට දැක ගමන් මොකද වෙන්නේ? හිසේ රදේට. ඕ හිසේ රදේ නැති වුණේ නැහැ, හිසේ රදේ හැම තියෙනවා. නමුත් පින්නතුනි, ඒ හිසේ රදේ මැඩගෙන මේ සතුට ඉස්මතු වුණා. පින්නතුනි, බුදුදහමෙන් කරන්නේ අපට මහලු වීම නිසා හෝ ලෙඩ වීම නිසා හෝ අපේ ළඟම ඥාතියෙක් මිය යාම නිසා හෝ අපි විභාගයක් අසමත් වීම හෝ මෙන්න මේ ඇතිවන මානසික පීඩා ළඟට ඊටාම ඉහළ කුසල සිතුවිල්ලක් අපි රීප්ලේස් කරනවා. මේකයි කරන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි සැප විඳින ක්‍රමය. මේක පින්නතුනි අපි එදිනෙදා ජීවිතයේ යම් කිසි මට්ටමක නොදෙනි හරි කරනවා. නමුත් බුදුදහමෙන් ඊටාම විධිමත් විදියට, ඊටාම ශාස්ත්‍රානුකූල විදියට, ඊටාම අනුපිළිවෙලින් වඩන ක්‍රමයේ බුදුදහම තුල විස්තර කරලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි දැන් මේ ටිකෙන් ටික දැන් සිමිනි ලාම්පුත් දැන් අයින් වෙලා දැන් අපේ නිවසේ කරන්ට් එකක් ආව ටික ටික. ඔව් දැන් අපි ලාම්පු වයින් කළා. දැන් අපේ ගමට විදුලිය ඇවිල්ලා. පින්නතුනි විදුලිය ඇවිල්ලා දැන් අපි ටිකක් දිනුයි, දැන් අපි ටිකක් ආඩම්බරත් වෙනවා ඇතැම් විට. දැන් අපේ ගෙදරට ලයිට් තියනවා කියලා. පින්නතුනි අපිට දැන් මානසික පීඩා ටිකෙන් ටික අඩු වෙලා අපි පින්නතුනි යන ඉහළම ගමනක් තියෙනවා මෙහෙම ගිහිල්ලා. මේ ලයිට් වල ටිකෙන් ටික බල්බ් ගන්න වැඩි කරන අපි ධර්ම මාර්ගය ඉදිරියට සම්මාදිට්ඨිය ඇති කරගෙන සම්මාදිට්ඨිය නැවතෙන්නේ නැහැ. සම්මා සංකල්ප නිතරම යහපත් සංකල්පන ඇති කරගන්නවා. අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, නෙක්ඛම් සංකල්ප කියලා අනිත්‍යයට හිංසා පීඩා නොකිරීමේ සංකල්පනා, මේ කාම සම්පත් වලින් ටික ටික අයින් වීමේ, දන් දීමේ සංකල්පනා අපේ ටික ටික ඇති වෙනවා. ඒ වගේම පින්නතුනි සම්මා සංකල්පෙන් නවතින්නේ සම්මා වාචා, නිතරම හොඳම වචන කතා කරන. මේ සම්මා දිටියට පත් වෙච්ච කෙනාගේ පින්නතුනි වචන හුඟක් වටිනවා. යාගේ નિසරු වචන කතා වෙන්නේ. යා කතා කරන්නේ ඉතාම වටිනා වචන. යාගේ වටිනාකම පහයක දාගන්නේ යා. හොඳ වචන කතා කරන, බොරු කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ යා. ඉතාම අර්ථවත්දයක් කතා කරන්නේ. සම්මා කම්මන්ත, තමන්ගේ කයින් සිදුවන වැරදි වලින් යා නිදහස් වෙනවා. ප්‍රාණඝාතිය, සොරකම, කාම මිත්‍යාචාරයෙන් යා දුරු වෙනවා. සම්මා ආජීවය, එයා කරන රැකියාව ඔහු වැටුප විතරක් නෙවෙයි බලන්නේ, ඔහු කරන සේවයෙන් කොච්චර සමාජයට යහපතක් කරන්න පුළුවන්ද, කොයිතරම් නම් නිවැරදි දැහැමි විදියට රැකියාව කරන්න පුළුවන්ද කියන එකයි ඔහු නිතරම ඉදිරියෙන් තියාගන්නේ. ඔහු සම්මාදීටි නැමැති මහා පහන, අර ඔලිම්පික් පහන වගේ ඉදිරියෙන් මේ පහන දල්වාගෙන එයා හැම දෙයක්ම ජීවිතේ කරන්නේ. දරුවන් හදන එක, රැකිරක්ෂා කරන එක, ගේ දොර වැඩපල කරන එක, උයන පිහන එක, වාහන යන එක, හැම දෙයක්ම කරන්නේ මේ සම්මා දිටි නැමැති මහා පහන් කැම දල්වාගෙන. මෙහෙම ටිකෙන් ටික ඉදිරියට යනකොට පින්නතුනි තවත් වටිනාම දෙයක් මෙයා ලබනවා. ගෙදර දැන් විදුලිය අරගෙන තියෙන්නේ. විදුලියත් අවශ්‍ය නොවන විදියෙහි පින්නතුනි ලෝකයේ මහා ආලෝකය මෙයා දල්වා ගන්නවා. මොකද්ද ලෝකෙට තියෙන මහා මාලෝකය? ලෝකෙ තියෙන ලොකු මාලෝකයේ සපෙන දේ මොකද්ද? සූර්යා, ඉර. අනිත් හැම දෙයකම ලක්ෂණය තමයි පින්නතුනි ලයිට්ස් වල ඒ බල්බ් එක දැල්වෙන තැන මුලට ආලෝකය නැහැ. දැන් ලාම්පුවක් දැල්ලුවත් ලාම්පුවේ මුල අඳුරයි. නමුත් ඉරේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඉර සම්පූර්ණයෙන්ම තමනුත් ආලෝකවත් කරමින් තමයි ලෝකයට ආලෝකය දෙන්නේ. අනිත් දේවල් එහෙම නැහැ. තමන් ඉන්න තැන අඳුර ඉඳගෙන තමයි ලෝකයට ආලෝකය දෙන්නේ. බලන්න ඔබේ ශරීරය උනත් බලන්නේ ඔබේ ශරීරයවත් හැම තැනම එක විට අඳුර නැත්තේ නෑ. අපි අපේ දෙපය තියෙන බිම හරි පොළොවට වැසිලා තියෙන කොටස හරි වැහිලා තියෙනේ වලේ අඳුරේ තියෙන්නේ. ඒක තමයි ඕනම දෙයක ස්වභාවය. නමුත් පිනතුනි ලෝකේ සදාකාලිකවම ආලෝකයක් තියෙන දෙයක් අපට ලැබෙනවා ධර්මය තුලින්. පින්නතින ලෝකේ පහළන බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා දිට්ඨියෙන් අපට ලබා දෙන ඉහළම ඥානයක් තියෙනවා. මොකක්ද ඒ ඥානය කියලා කියන්නේ? ඒ ඥානය කියලා කියන්නේ පින්නතුනි අපි ජීවිතේ යම් තාක් දේවල් ලබලා තියෙනවා නම් අපේ දරුවෝ කියලා, ගෙදර කියලා, ඉඩම කියලා, වාහනය කියලා, තමන්ගේ ශරීරය කියලා, උපාධිය කියලා යම් තාක් ජීවිතේ ලැබපු දේවල් තියෙනවනේ. කීර්ති නාමය කියලා, හොඳ ඉහළ පවුලක ඉපදුනා කියලා හරි ඕනම දෙයක් පේන නොපෙනෙන කතා කරන පොත්පත්වල තියෙන සහතිකවල තියෙන නම්බුනාම ඕනම දෙයක්. ඒතොර නැති දෙයක් නැයි ජීවිතේ ඕනෑම ලැබපු දෙයක් තියෙනවා නම් ඒ ලැබපු හැම දෙෙම කොටස් හයක් තුල ගොනු කරන්න පුළුවන්. මොකක්ද ඒ දේ? ඒ කියන්නේ ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් ලබන රසය, ශරීරයෙන් ලබන පහස, මනසෙන් අරමුණු. පින්නතුනි මේන් බැහැර ලෝකයක් තියෙනවද? හොඳට කම මේක තමයි පින්නතුනි මෙතෙන්දි දැක්ස වෙන්නේ. මේ අන්තිම දැන් සූර්යයා පායන හදන්නේ. දැන් මෙතෙන්දි හිත එහෙම ගියොත් ඉතින් දැන් ඉහෙලටම ඇවිල්ලා දැන් කප් එක ගන්න වෙලාව දැන් නේ. දැන් මෙතෙන්දි කල්පනාවෙන් ඉන්න ඕන අන්තිම අවස්ථාවේ මෙතනින් බණ ඉවර කරනවායි. පින්නතුනි අපේ ජීවිතයේ යම්තා ආස්වාදයක්, අත්දැකීමක්, දුකක්, සැපක්, නම්බුවක්, ධනයක්, අධ්‍යාපනයක් ලැබුවා නම් ඒ ලැබුවා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයට පහස විඳීම, මනසට අරමුණු වීම. මේ ලැබෙන අරමුණු වල ස්වභාවය මොකද්ද? මේ ලැබෙන අරමුණු වල ස්වභාවය තමයි පින්නතුනි ඇසෙන් රූප දකින වෙලාවේදී ඇසෙන් රූප දැකීම විතරමයි කරන්නේ. ඒ වෙලාවේ ශබ්ද ඇහෙන්නේ නැහැ. මේක කිව්වත් ඔබ ඇතැමිට පිළිගන්නේ නැහැ. ඇයි දැන් මේ හාමුදුරන් බණක් කියන මේ හාමුදුරන්ගේ රූපයත් මම බලාගෙනම නේද මේ බණ අහන්නේ කියලා හිතෙනවා. ආ දැන් අර බෝණික්කත් අතින් අල්ලගෙන ඇතැමිට හිතෙනවා මේ අතිනොත් ස්පර්ශත් කරගෙන ඇසිනොත් බලමින් ඇතැමිට නාසයෙන් මල් සුවඳක් තෙමින් මේ ඔක්කොම ටික එකට විඳිනවා කියලා අපිට හිතෙන්නේ නේ. ඒ පිනතුන් හිතේ වේගය වැඩි නිසා. එක විටක පිනතුනි එක අවස්ථාවක එක දෙයක් එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි අපි ගන්නෙ. නමුත් හිතේ තියෙන වේගවත්කම වැඩි නිසා අපිට මේ ටික ඔක්කොම එකට බැඳලා තියෙනවා. මේ ඔක්කොම එකට වෙනවයි කියලා. පින්නතුනි එක දෙයක් ගැන හිතනකොට මේ ඇස කන නාස ආදී පංච ඉන්ද්‍රියංගෙන් ගන්න දේවල ලක්ෂණය තමයි ඇසෙන් ගන්න රූපයට, කනෙන් අහන ශබ්දයට, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් දැනෙන රසයට, ශරීරයෙන් ලැබෙන පහස ලක්ෂණය තමයි ඒක ඒ මොහොතේම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ දෙවනි අරමුණ මනසින් තමයි ආරම්භ වෙන්නේ. දැන් මේ වීදුරුව දකිනවායි කියලා කිව්වට ඇසෙන් වර්ණ රූපේ විතරයි ගන්නෙ. ඊට පස්සේ අතීත අරමුණුත් එක මිශ්‍ර කළ මනසින් ගන්නවා මේක වීදුරුවක් කියලා. මෙතනින් ආයි නිර්මාණය කළ දීලා ආයි එළියෙන් ආයි එකක් පෙන්නනවා. පින්නතුනේ අපේ භවංග හිත කියලා එකක් තියෙනවා. අපි නිතරම ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු අරගෙන මේ භවංග හිතට යනවා. භවංග හිතෙන් අලුතෙන් මේක නිර්මාණය කළ මේක ලෝකෙට හදලායි පෙන්නනවා. මනස හරහා තමයි මේ හැම දෙයක්ම අපට එන්නේ. ඇසින් ගත්තට ඇසින් ගන්න එක ඡාය විතරක් අරගෙන මනස අරමුණුත් එක හදලා ආයි අලුත් එකක් තමයි ඇතුලෙන් ගෙනල්ලා පෙන්නන්නේ අපට. දැන් අර දිවට ගන්න කෑම ටික ආහාරය අරගෙන අපි කටට ගන්නකොට අපට හිතුනේ පිඟාන තියෙන ටිකේ කියලා. නමුත් දැන් මේ වෙනම ආහාරයක් මේ ආවේ. අපි අර මුලින්ම කියපු උදාහරණ ගන්නයි. ඒ වගේ දැන් ඔබට ඇහෙන ශබ්දය ඔබ හිතන ඇතමිට මේ පේන මේ දැම්ම කියන ශබ්දය කියලා ඔබට ඇහෙන්නේ. නමුත් වෙනතුනි මගේ මේ කටින් නිකුත් වෙන ශබ්ද හඬ හඬක් විතරයි. ඒ ඔක්කොම අදහස් බවට පරිවර්තනය කළා ඔබගේ මනසින් ඔබ ගන්නෙ. අපි හැමදෙන්නම කරන්නේ ඒක. දැන් පින්නතුනේ මේකට ලස්සන උදාහරණයක් කියන්නම්. දැන් ඔබ ළඟම දෙන්නෙක් ඉන්නවා කියමු. ඒ දෙන්නගේ ෆෝන් දෙකෙන් ඔබ අනිත් කෙනාට කෝල් කරලා ගන්න බලන්න. ගන්නකොට ඔබ හිතනවද එක්කෙනෙකුගේ ෆෝන් එක කෙලින්ම අනිත් කෙනාට එනවා කියලා? ඔබ ළඟම එක ළඟම වාඩි වෙලින දෙන්නගේ ෆෝන් එකක් වුණත් ඒ කනෙක්ෂන් එකේ සම්බන්ධතාවය කොතන හරහා දෙන්නේ? මේ සඳමහතේ දන්නවනේ නේ. දුර ගමනක් ගිහිලා දෙක ඒ කනෙක්ෂන් එකෙන් සම්බන්ධ වෙලා සංදිස්ථානයෙන් එකට එකතු කළා තමයි මෙතෙන්ට ආවන්නේ. කෙලින්ම ෆෝන් එකෙන් ෆෝන් එකට එන්නේ නැහැ. අන්න ඒ වගේ. අපි දන්නවා අපි අරමුණක් ගන්න වෙලාවේදී අපට හිතෙනවා මේක කෙලින්ම හැට පේන්නේ කියලා. නමුත් එහෙන් වර්ණ එක විතරක් අරගෙන මනස දීලා මනස මධ්‍යස්ථානයේ තමයි මනසින් හදලා දෙනවා මේක වීදුරුවක් කියලා. ඒක හදපු විදියට තමන්ගේ මනසේ තියෙන අරමුණු ටික විදියට මේ වීදුරුවට කියන නම වීදුරේ දැන් වීදුරුව කවුරු හරි තමන්ට වීදුරු සෙට් එකක් පූජා කරලා තියෙනවා නම් ඒක මතක් වෙනවා දැන්. ඇතැමිට වීදුරුවකින් කවුරු හරි ගහලා තියෙනවා නම් ඒක තමයි මතකෙ තියෙන්නේ. පින්නතුනි ওই හැඟීම් ටික තමයි අපේ නිතරම මනසේ තියෙන්නේ. ওই ටික තමයි පින්නතුනි රැට සිහිනෙදි පේන්නේ. වෙන දෙයක් නෙවෙයි. රැට සිහිනෙදි මොනවද පේන්නේ? රැට සිහිනෙදි පේන්නේ ඔබ හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒ ටික ඔබට පේනවා. ඔබට කවුරු හරි බැනපු කෙනෙක් ඉනවා නම් එයාත් කෙලවරකින් ඉන්නවා. ඔබ කාට හරි ගහලා වද වේදනා දීලා තියෙනම් එයාගේ ඇඳුමක් හරි පේන දින කොහේ පින්නතුනි මේ ඔක්කොම ටික අරමුණු වලින් ගන්න යෝ මනසට ගිහිලා මනස ටිකෙන් ටික හොඳ අරමුණුත් එක්ක නම් හොඳ සම්මා දිට්ඨියකින් නම් ඔබ හිටියේ එන්න ඔබේ කුසල පැත දින වෙන ඔබට රැට සිහිනෙදිත් පේන්නේ හොඳ සිහින. ඔබ දන් දීපු ඒවා, ඔබ භාවනා කරපු ඒවා, මෞද්‍යම වෙන්න සලකපු ඒවා හොඳ දේවල් එක තමයි ඔබ සිහින දකින්නේ. ඒ නිසානේ පින්නතුනි පොඩි ළමයි බලන්න ඉපදිච්ච මුල් කාලේ ළමයි hina වෙනවනේ හුඟක්. නිදිය ගන්නකොට හිනා වෙනවා ළමයි. ඇයි ඒ හිනා වෙන්නේ? පින්න තුනේ ඉපදුනාට පස්සේ මුල් කාලේ ඒ ළමයට මේ ලෝකේ ගන්න තියෙන අරමුණු තාම ගන්න ශක්තිමත් නැහැ. එයා ඉන්නේ ලොකු කුසලයකින් ඉපදෙලින්නේ ළමයා. ඊට ඉස්සෙල්ලාත්ම භාගය අර කරපු පින්කම් ටික ඒ සිද්ධි ටික දැන් මතක් කර කර මේ හිනා වෙවෙ ඉන්නේ. ඒ නිසා තමයි මුල් කාලේ ඒ ළමයට පෙර ආත්ම භාව සමහර අය කියන්නේ. ඒ මතකෙන් කියන්නේ. පහු වෙනකොට මතකේ නැති ඇයි? මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්න අර ටික යටපත් වෙනවා. අලුත් වේවි ඇවිල්ලා අරව ටිකෙන් ටික යටපත් වීම වෙන්නේ. එතකොට පින්නතුනි රැහැට සිහිනෙන් බය වෙනවා කියලා කියන්නේ. රැහැට සිහිනෙන් අපුරු සිහින පේනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අපිම මේ ඉන්ද්‍රියන්ගෙන් වැරදි විදියට බලපුවා, හිත තමනාපකම් වලින්, ලෝභයෙන්, රාගයෙන් බලපුවා අපට මේ යටිහිත තුල අපට පේන ගන්නවා. ඒ වගේම අපි නිතර හොඳ දේවල් කරලා තියෙනම් ඒ සතුට තමයි පින්නතුනි තමන්ගේ ජීවිතයේ ටිකෙන් ටික තමන්ට දිනු වෙන්නේ. පින්නතුනි මේක හිතන්න එපා නින්දේදී විතරයි කියලා. අවදියෙන් ඉන්න වෙලාවත් ඒකම තමයි. ලොකු වෙනසක් නැහැ. ඈ අවදියෙන් ඉන්න වෙලාවේ නින්දේ කියලා ලොකු වෙනසක් නැහැ. අපට හිතෙන්නේ නින්දේදී ඉන්නකොට අපට කිසිම අවබෝධයක් නැහැ. අපි අවදියෙන් ඉන්නකොට විතරයි අවදියෙන් ඉන්නේ කියලා. පින්නතුනි අවදියෙන් ඉන්නකොටත් අපි අරමුණු ගන්න මේ ගන්න එකම රස විඳිනවනේ. ඒ මනසට ගිහිල්ලා එන්නේ නිදිය ගන්නකොට වෙන්නේ තනි කරම ඉන්ද්‍රිය පහෙන් ගන්නව නතරක් කළා. මනින්ද්‍රියෙන් විතරක් කලින් ගත්තු ටික අර හරක දවල් කාලේ කොළජාති කාල රැයට වමනය කර කර එයා හපනෝ වගේ රැයට කරන්නේ අර දවල් ගත්තු ටිකෙන් තමන් රස විඳින එක. එනිසා මෙන්න මේක තේරුම් ගත්තොත් පිනුතුනි මෙයාට විශේෂ ඥානයක් පහළ වෙනවා. මුළු සූර්යයක් පහළ වෙනවා වගේ එයා දන්නවා ජීවිතය කියලා කියන්නේ කොයිතරම් ධනෙ ඥාති මිත්‍ර ආදීන් දීපල තිබුණත් වර්තමාන මොහොතේ එක මොහොතකට හටගෙන නිරුද්ධ වෙන සිතුවිල්ලක් කියන යාට පේන ගන්න. ඔබ දරුවා ගැන හිතනකොට ඔබ අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඔබ අම්මා තාත්තා ගැන හිතනකොට ඔබ දරුවෙක් වෙන්න පුළුවන්. ඔබ රැකියාව කරනකොට ඔබ රැකියාව සේවකයෙක්. ඔබ ඔබගේ උපාධිය ගැන හිතනකොට ඔබ උපාධිධාරියෙක්. පින්නතුනි එක මොහොතක එක සිතුවිල්ලක් විතරයි ජීවිතය කියලා කියන්නේ. අපි මොනවද තියෙනවා කියලා හිතුවා ඔබ කැමති වුණත් නුණත් පිළිගත්තත් නැති වුණත් අපේ ජීවිතය කියලා කියන්නේ මේ එක මොහොතක හටගෙන නිරුද්ධ වෙන සිතුවිලි මාත්‍රයක් විතරයි. හැබැයි අපේ තියෙන නොදැනීම නිසා අපි ඇහැ අහපු දැකපු දේවල් මතක් වෙනකොටම මොකද වෙන්නේ? අපේ හිත අතීතයට යනවා. මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් කවුරු හරි බැනපු කෙනෙක් දැක ගමන් මොකද වෙන්නේ? දැන් හිනාවෙලා ඉන්නවා කියමු හොඳට. බැනපු කෙනෙක් ආවොත් මොකද වෙන්නේ? අර මූණේ තියෙන ලස්සන ඔක්කොම නැති වෙනවනේ. මොකද වෙන්නේ කියනකනේ? තනි කරම අපේ හිත අතීත සිද්ධියට ගියා. අතීත සිද්ධිය තුල ජීවත් වෙනවා අපි. අපට තේරෙන්නේ නැහැ දැන් මේ සිද්ධියට ගියා නෙවෙයි තමන්ගේ මනසිනුයි මේක සිහි කරේ කියලා අපට වැටහීමක් නුවණක් නැහැ සිහියක් නුවණක් නැහැ. හරියට ඒ මොහොතේ සිහිය තිබුණා නම් ඒ සිද්ධිය සිහි කරන්න පුළුවන්. අමතක කරන්නේ නැහැ එයා. තමන්ට මානසික පීඩාවක් ඇති නොවන විදියට එයාට හිත පාලනය කරගෙන ඒ මොහොතේ ඉතාම සිහියෙන් ඉන්න පුළුවන්. එයා දන්නවා අතීතයේ සිද්ධිය නිරුද්ධ වෙලා ඒ පුද්ගලයාත් අලුත් කෙනෙක්. මේ සිද්ධියත් අලුත් දෙයක්. මේ මොහොතේ අලුතෙන්ම මේ සිතුවිල්ල ඇති වුණා නිරුද්ධ වුණා කියලා මෙයා දැක්කා. පින්නතුනි මෙන්න මේ අවබෝධයේ ටිකෙන් ටික දිනු කරන තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තියෙන්නේ. මේක දැනගත්තට විතරක් අපි දුක නිදහස් වෙන්නේ නැහැ. මේක දැනගන්න එක හරියට අපි නොදකපු නොගියපු නගරයක් ගැන විස්තර අහන වගේ එකක්. මේ විස්තරේ අපි නොගියපු ස්ථානයක් ගැන විස්තරය අහලා ඉවර වෙච්ච ගමන් වටේට බැලුවොත් ඒ ස්ථානේ තියෙද කියලා තියෙනවද? ඒ ස්ථානේ නැහැ. දැන් අපි කියමු අපි මෙතන ඉඳලා අපි කියමු නිව්යෝර්ක් ගැන විස්තර කරයි කියලා. විස්තර කලි වුණාට පස්සේ වටේට බැලුවොත් නිව්යෝර්ක් පේනවද? නිව්යෝර්ක් පේන්නේ නැහැ. ඒකට යන මේ මැප් එක කිව්වේ. දැන් මැප් එක අතේ තියාගෙන යන මාර්ගය තමයි සම්මාදිට්ඨියෙන් ඇතිවන ආරියසංගික මාර්ගය කියලා කියන්නේ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප මෙහෙම කියලා සම්මා සමාධිය දක්වාම යන්නට ඕන. සම්මා සමාධි හිත එකඟ භාවය ඇති වෙච්ච කෙනාට මේක විනිවිද ටිකෙන් ටික පේන්න ගන්නවා. මේක පේන්න පින්නතුනේ එයා බාහිර කෙනෙක් මත යැපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපේ සතුට තීරණය කරන්නේ බාහිර කෙනෙක්. බාහිර පුද්ගලයෙකුට පුළුවන් අපේ සතුට ඇති හෝ නැති හෝ කරන්න. දැන් අපේ ගෙදර හොඳට ලස්සනට තියෙනකන් අපි hina වෙලා ඉන්නවා. කවුරු හරි මේ රූපයක් එම හීරුවොත් මොකද වෙන්නේ? ඈ සතුටින් ඉතින් ඉවරයි නේ. මේ පින්තූරේ ටික අනිත් පැත්තේම හැරුවොත් ඉතින් කවුරු හරි. දැන් අපේ සතුට තියෙන පිනතුනේ බාහිර මාත. දැන් අපේ කොච්චර දිනුයි කියලා කිව්වත් කොච්චර දක්ෂයි කියලා කිව්වත් අපි බාහිර මත යැපෙනවා තාම. බුදුදහම කියලා කියන්නේ පින්නතුනේ මෙන්න මේ බාහිර මත ඩිපෙන්ඩ් වෙන ගතිය නැති කරලා ඉන්ඩිපෙන්ඩ් කෙනෙක් බවට පත් කරන එක, ෆ්‍රීඩම් එක දෙන එක. එදාට පින්නතුනේ බාහිර ලෝකේ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයත් කැඩිලා බිඳිලා යද්දී තමන් කිසිඳු විදිහේ මානසික පීඩාවකට පත් නොවන කෙනෙක් බවට පත් වෙනවා. මේ ශරීරයත් ගහක් දැස බලන වගේ බලන්න යහුරු වෙනවා. යාට ශරීරයට වේදනාවක් එනවා. හැබැයි වේදනාවක් තමන්ගේ කියලා ගන්නෙ නෑ. බාහිර ගහක් කැඩිලා බිඳිලා යද්දී අපට දුකක් ඇති නොවන වගේ මේ ශරීරයත් වයසට ගිහිලා බිඳිලා යද්දී දුකක් ඇති නොවන තත්ත්වයට පත් වෙනවා. එහෙනම් දරුවෙන් වෙද්දී, ඥාතින් වෙන් වෙද්දී, අමුතුවෙන් යාට දුකක් නැති වෙනවා කියන කතාවක් නෑ. මෙන්න මේ දාර තමයි පිනතුණි. අර ගිනි කෝරෙන් පටන් ගත්තෝ ගිනි කෝර දැල්වල පටන් ගත්තෝ ආලෝකය මහා සූර්යයෙක් බවට පත් වෙලා අපේ ජීවිතයම ආලෝකවත් කළා. ජීවිතයේ තියෙන සියලුම මානසික පීඩා දුක් දුරු කරන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. පිනතුණි මේ මාර්ගයේ හිතන්න එපා ගිහි ගෙන්නෙක් මෙල මහාන වෙලා ලබන දෙයක් කියලා. මහාන වෙලා රකින්න ඕන කරුණ ටිකුත් තියෙනවා. නමුත් පිනතුණි බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් ගිහි ගෙදර ඉඳගෙනම දරුවෝ ටික පෝෂණය කරන ගමන්, මව්දිය මව්පියන්ට උපස්ථාන කරන ගමන්, රැකී රක්ෂා කරන ගමන්, ඇතැම් විට අධ්‍යාපනයත් ලබන ගමන් පින්නතුනි මිනිසු දක්ෂ වෙනවා මේ ධර්මයේ පැත්තක් දිනු කරගන්න. එහෙම වෙන්න වෙන්න පින්නතුනි මේ ධර්මයෙන් ඉදිරියට යන්න යන අපි එදිනෙදා කරන දේවල් ලොකු ආශිර්වාදයක් වෙනවා. දරුවන්ගේ ගිනීම් කටයුතු ටික සාර්ථක වෙනවා, දරුවෝ කීකරු වෙනවා, හොඳ දරුවෝ ලැබෙන්නේ. ලෙඩ දුක් අඩු වෙනවා, ගෙදලා අපර උපද්දරව නැහැ, හොර හතුරන්ගෙන් වෙන කරදර අඩු වෙනවා, යහළු මිත්‍රාදීන් උදව් කරනවා, රැකී රක්ෂායෙන් එනම දිනු වෙනවා, විභාග හොඳට සමත් වෙනවා. මේ හැම දෙයක්ම එක්ක පින්නතුනේ තමන් ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මා දිට්ඨිය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. මේ සම්මා දිට්ඨිය තමයි, මේ යහපත් දැක්ම තමයි නෝපන්නා වූ මාර්ගය ඇති කළ දෙන්නේ, නිවන් මාර්ගය විවෘත කළ දෙන්නේ, නිවන් මාර්ගය පිළිසකර කළ දෙන්නේ මෙන්න මේ සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මා දිට්ඨිය ලැබෙන පින්තුනේ ධර්මය අහලා ඒ අහන ධම්ම නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කළා ටිකෙන් ටික තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ ගන්නට ඕන. දිනකට විනාඩි 5ක් මෛත්‍රී භාවනා කිරීමෙන් ආරම්භ කරන්න ඕන. මේක තමයි පින්තුනේ ධර්ම මාර්ගයේ පළවෙනි පියවර. විනාඩි 5ක් බැරි නම් මුලදී විනාඩි 2ක් කරන්න. දවසට විනාඩි 2ක් මෛත්‍රී භාවනා කරන්න. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා වාඩි වෙලා දවසට විනාඩි 2ක් භාවනා කරන්න. භාවනා කරලා නැගිටින්. ඒ ඇති. ඒ දෙක සතියක් කරන්න දිගටම. විනාඩි 2 ගානේ. දෙවෙනි සතියේ නම් විනාඩි 4 හරි 5 හරි කරන්න. වාඩි වෙලා. ඊළඟ මාසයක් ගියාට පස්සේ විනාඩි 10ක් කරන්න. වාඩි වෙලා. ඊට පස්සේ පින්නතුනේ වාහනය පදවන ගත්ත ගමන්ම ඊට පස්සේ වාහන යන ගමනොත් අර විනාඩි ගන්න ටිකෙන් ටික වැඩි කරගන්න. පින්නතුනේ ටිකෙන් ටික මෙහෙම ගිහිල්ලා සමත වාහනය පටන් අරන් විදර්ශනාවට ගිහිල්ලා ටිකෙන් ටික අපිට ලෝකයේ අනිත්‍ය දුකනාත්ම කියන යථාර්ථය තේරුම් ගැනීම මට්ටමටම ටිකෙන් ටික අපට දිනු කිරීමේ හැකියාව තියෙන. ඒ සඳහා ලොකු උත්සාහයක්, ලොකු ධෛර්යයක්, ලොකු වාසනාවක් ඇතුවයි ඔබ අපි හැමදෙනෙක්ම මේ ලෝකෙට ගොනේ. එනිසායි හැකියාව අපි ටිකෙන් ටික දිනු කරගනිමු. ඉතින් ටිකෙන් ටික සම්මාදිටිය නැමැති ආලෝකය අපේ ජීවිතයට ඇති කරගෙන මානසික පීඩා ටිකෙන් ටික දුරු කරගෙන බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මත යැපෙන පුද්ගලයෙක් බවට අපි පත් වෙන්නට ඕන. හැබැයි එහෙම පත් වෙන ගමන් තමන් ආඩම්බර වෙන්නේ නැහැ. තමන් මේ ගෙදර කටයුතු වලින් මගහැරලා යන්නේ නැහැ. මම දැන් භාවනා කරනවා මට ඕක කරන්න බෑ කියලා. වෙනදටත් වඩා පින්නතුනේ ස්වාමියෙක් නම් හොඳ ස්වාමියෙක් වෙන්නට ඕන. භාර්යාවක් නම් වෙනදටත් වඩා හොඳ භාර්යාවක් වෙන්නට ඕන. අම්මා තාත්තා නම් වෙනදටත් වඩා ඉවසිලිවන්ත, වෙනදටත් වඩා වැඩ කරන, වෙනදටත් වඩා කාරුණික අම්මා තාත්තා කෙනෙක් වෙන්නට ඕන. වෙනදටත් වඩා තමන් පරිත්‍යාගශීලී වෙන්නට ඕන. වෙනදට වඩා තමන් අඩුවෙන් නිදින කෙනෙක් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඉගෙන ගන්න කෙනෙක් නම්, ඇතැම් විට පන්ති යන කෙනෙක් නම්, විශ්වවිද්‍යාල යන කෙනෙක් නම්, තවත් වෙනදටත් වඩා තමන් අධ්‍යාපනයත් ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ දෙපැත්තම පින්නතුනේ එක විදියටම දිනන යනට ඕන. එහෙම නැත්නම් මේ බනහලා මේ පැත්තට යොමු වෙද්දී තමන් ගෙදර වැඩ ටික නොකරන කම්මැලි කෙනෙක් වෙනවා නම් පින්නතුනේ තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට ගියා වෙන්නේ නැහැ. තමන්ට වැරදිලා එහෙනම් ඒ. තමන්ට වැරදුනා විතරක් නෙවෙයි බන කියපු අපිත් බැනුම් අහගෙන යනවා ඊට පස්සේ. පින්නතුනේ ඒව කරන්න තමන්ගේ මේ කටයුතු වෙනදටත් වඩා සාර්ථක වෙනවා. වෙනදටත් වඩා අනිත්‍ය ගැන සංවේදී වෙනවා. වෙනදටත් වඩා කරුණාව, අනුකම්පාව, දයාව අනිත්‍ය කෙරේ දක්වනවා. වෙනදටත් වඩා පරිත්‍යාගශීලී වෙනවා. වෙනදටත් වඩා තමන් ඉස්මතු වෙන ගතිය. වෙනද අපි ඇඳුමක් ඇඳලා තමන් යන වාහනයෙන්, ඇඳුමෙන්, කොණ්ඩ මෝස්තරයෙන්, ආභරණ වලින් අපි ඉස්මතු වෙන උත්සාහ කරනවා. පින්නතුනේ මේ දහමෙන් යන්නේ යන අපිව නොකර ඉන්න ඒවා කරනවා. නමුත් ඒව අපිට ඇත්තට දැනෙන්නේ නැහැ. කොච්චර ලස්සන ඇඳුමක් ඇඳලා කොච්චර වටින වාහනයක් ගියත් තමන් ඒක පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ගේ පහසුවට පාවිච්චි කරන එච්චරයි. ඒකෙන් තමන්ට අමුතු කීර්තියක් ඕනේ නැහැ. මොකද තමන්ට අභ්‍යන්තරයේ තමන්ගේ හිතින් ලබා දෙන්න පුළුවන් උපරිම කීර්තිය, උපරිම සම්මානය, උපරිම කුසලාණය, උපරිම උපාධිය තමන්ට මනසෙන් තමන් විසින්ම තමන්ට දීලා තියෙනවා. පින්නතුනි මෙතෙක් අපි සඳහන් කරපු කාරණා වලින් මේ ඇත්තට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව දෙනවා. කාලය හුඟක් ගියා නේද? දැන් 5යි 7යි වෙලාව. මේ 3යි කාලේට අපි පටන් ගත්තේ නේ. ඔව්, මේ ඇත්තන්ට ධර්ම ගැටලුත් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් මෙතෙක් අපි සාකච්ඡා කරපු කාරණා වලින්. ගැනනේ ඔය යහපත් දැකීම ගැන අපි කතා කළේ. ඒකට යහපත් දැකීම සම්මාදිටියට උපමාවක් බුදුහාමුදුර දේශනා කළා. හරියට නැගෙනහිරින් පායන ඉර වගේ කියලා. අන්ධකාරයෙන් තියෙන ලෝකයට මහා පහනක් දැල්වෙනා වගේ නැගෙනහිරින් පායන සූර්යාලෝකය අපි ඒක උපමා කළා ටිකෙන් ටික සූර්යාලෝකය ලැබීම කරා ටිකෙන් ටිකගෙන හැටින් අන්ධකාර කාමරයකින් අපිට ටිකෙන් ටික ගිනි කුරක් දැල්වලා ටිකෙන් ටික ආලෝකය දිනු කරගන්නා වගේ දිනු වෙලා ලෝකෙ ඉහළම ආලෝකය වෙන සූර්යාලෝකය එනකම්ම අපේ ජීවිතේ කොහොමද අපි ආලෝකය දිනු කරගන්නේ කොහොමද අපි ජීවිතේ සතුට වැඩි කරගන්නේ කියන ක්‍රමයයි අපි සාකච්ඡා කළේ. හොඳයි පින්තුනි, එහෙනම් අද අපි මෙතනින් ධර්ම දේශනාව නිමාටපත් කරමු. ඉතින් මේ පින්තුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවට ආරාධනා කළේ, ධර්ම ශ්‍රවණය කළේ, මේ සහභාගී වුණේ. ඉතින් මේ පින්කම කරන්න මුල් උනේ මේ රියේස නෝන නේද? ඈ යා තමයි මේ අම්මට තාත්තට බණහන්න, මේ ඥාතීන්ට බණහන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ කියලා හිත බොහෝම හිත සතුටෙන් හිත පිරිසිදුව කරපු පින්කමක් තමයි පූජා කරන්න. හරි. ඉතාම හිත සතුටෙන් ආරම්භ කරපු පින්කමක්. ඇත්තෙන්ම එතුමිය බණ අහලා තමන්ගේ දෙමව්පියන්ටත් තමන්ගේ ඥාතීන්ටත් බණක් අහන්න අවස්ථාව ලබා දෙන්න ඕන කියලා තමන්ගේ ඥාතීන්ට ලෝකේ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ ධර්මයෙන් අනුග්‍රහයක් ලබා දීපු අවස්ථාව. ඒ නිසා අපි මේ හැම දිනාටම ආශිර්වාද කරනවා ආර්යවංශ මහත්මයා ඇතුළු මේ හැම දිනාටම මේ මව්දෙමව්පියන් දෙපාර්ශ්වයම මව්දෙමව්පියන්ට මේ සහභාගී වෙච්ච හැම දිනාටම මේ පින්කම ආශිර්වාදයක් වේවා. රැස් කරගත් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් අපනමින් මියගිය යම් තාක් ඥාති මිතරාදීන් වෙත්නම් ඒ සියලුම ඥාතිහු මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සතර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. රැස්කරගත් මේ උතුම් පින සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ ආදරණීය මව්දෙමව්පියන් හැම දිනාටමත් මේ සහභාගුණු මේ කුඩා දරුවන්ගේ පටන් හැම දිනාටමත් දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදයේ සැලසී මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පින් කමලානි සංසයෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේ. රැස් කරගත් නියුතුම් පින්කම් තුලින් ජනිත කළා වූ ආනිසංසල වලයෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට පින්නතුන් හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස්න් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.